2014 වසරේ 10 මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මය නිහඬයි, එහෙත් නිහඬව සිටීමෙන් තවත් කෙනෙකුට ධර්මය අවබෝධ කළ නොහැකි බැවින් මා හඬ නගා කියන්නේ. අපි මේ කතා කරන්නේ නිහඬ බව ගැන. එහෙනම් අපි කියනෝ නිරෝධය ගැනනේ. ඉතින් නිහඬවම සිටීමෙන් මේක කියන්න බැරි නිසා නිහඬ බව ගැන හඬ නගා කියනවා. එතකොට මේ හඬෙන් ඔබ තේරුම් ගන්න ඕන නිහඬ බව. තේන්නානේ? මේ හඬෙන් ඔබ තේරුම් ගන්න ඕන නිහඬ බව. නිහඬ නැහැ කියන තැන මොනවද තියෙන්නේ? නිහඬ බව තුල මොනවද තියෙන්නේ? නිහඬ නැහැ කියන තැන මනසේ තියෙන මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ, වෛර, ක්‍රෝධ, මාන, ඊර්ෂ්‍යා, ඔය කොහොම වැඩ කරන්නේ? හිතේ නිහඬ බව නැති තැන. තේරුණානේ? අචංචාසාවෙන් වහන්සේ වරක් කියලා තිබුණා, මිනිසාට සියලුම ගැටලු උපදින්නේ නිහඬව සිටීමට නොදන්නා බැවි. මේ ඔක්කොම ප්‍රශ්න හටගන්නේ නිහඬ වෙන්න දන්නේ නැති කම නිසා. ඒක පොඩි පහේ දෙයක් නෙමෙයි. මනස නිහඬ කරගන්න එකනේ. වචනය, ශබ්දය එන්නේ මනස නිහඬ නැති වෙනකොට. ගතේ වේගය එන්නේ මනස නිහඬ නැති වෙනකොට. හිතේ වේගය එන්නේ මනස නිහඬ නැති වෙනකොට. ඉතින් මේ ඔබේ උත්සාහය විය යුත්තේ නිහඬ බව පුරුදු කර ගැනීමට. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒක හරි අමාරු දෙයක්. මොකෝ දන්නේ නැත්තේ? අපි දන්නව නිහඬව ඉන්නේ මම. එතන නිහඬ බව තියනවද? නැහැ. එහෙනම් ඉතින් නිදාගත්තා මං හරි නිහඬ ඉන්නේ මේ එළියන නිහඬ වෙද? නෑ. බාහිර ඉන්ද්‍රයන් ටික නිහඬ කරගන්න පුළුවන්. ඒත් ඇතුලේ අර තමන්ට පාලනයක් නැති හිත නිහඬ වෙන්නේ නෑ. අන්නේ පාලනයක් නැති යටින් ගලාගෙන යන සිත තමයි අපි මේ ප්‍රඥාවෙන් අල්ලගෙන නිහඬ කරන්නේ. ඔබේ හිත ගැඹුරටම විනිවිද යන නුවණක් ප්‍රඥාවක් ඔබ ළඟ තියෙනවා. එහෙම නැත්තම් අපි භෞතික ආකල්පවල භෞතික ලෝකයේ භෞතික මිනිස්සුන්ට ලොකු මිනිස්සු වෙලා පොඩි මිනිස්සු වෙලා භෞතික ලෝකයේ මිනිස්සුන්ටම උගත්තු වෙලා නූගත්තු වෙලා නේ අපි ඉන්නවා. මේ පොඩි දේවල් ලංකාවේ පෝසතෙක් කියන මිනිස්සෙක් ඇමරිකාවේ සාමාන්‍ය මිනිස්සෙක්. ලංකාවේ පෝසතෙක් පාවිච්චි කරන වාහනේ ඇමරිකාවේ සාමාන්‍ය මිනිහෙක් පාවිච්චි කරන වාහනේ. ඒටි ඒ රටේදී මිනිස්සය සාමාන්‍ය මිනිස්සෙක් වෙනවා. මේ රටේදී පෝසත් මිනිස්සෙක් වෙනවා. ඊළඟට කොළඹ සාමාන්‍යයෙන් දුප්පතෙක් කියන මට්ටමේ මධ්‍යම පාන්තිකේ පාවිච්චි කරන වාහනේ සාමාන්‍යයෙන් ග්‍රාමීය පැත්තට යනකොට පෝසතා පාවිච්චි කරන වාහනේ වෙනවා. ඒ පළාතේ පෝසතා. එතකොට මේ කොහෙද මේක තියෙන්නේ? මේ සාපේක්ෂිතවාදී දෙන සංකල්පය. ඒ තුල මේ මිනිස්සු ලොකු මේ මෙහෙක ජීවත් වෙනවා. නැත්නම් අපි කියන්නේ ඉදිමිලා ජීවත් වෙනවා කියලා. ඒකෙන් ඉදිමෙනවා. ඒක අපේ තියෙන දුර්වලතාවය. ඉතින් ඕන තරම් ඕනම කෙනෙකුට තමන් ගැන ආකල්ප ඇති කරන්න පුළුවන්, අනුන් ගැන ආකල්ප ඇති කරගන්න පුළුවන්, එක එක නිර්මාණවල ඉන්න පුළුවන්. මේ ඔක්කොම මොනවද? මනෝමය. මනස විසින් ඇති කරගන්න සත්‍යයක්. එහෙනම් අපේ හිතේ නිහඬ බව නැත්තේ මනෝමය නිසා. මනෝමය නැත්තම්, මනෝමය කියලා කියන්නේ මව මව ඉන්නවා. තමා පිළිබඳව රූප, ලෝක පිළිබඳව රූප, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව සිතවිලි පිළිබඳ මනෝමය. මනෝමය කියන ස්වභාවයෙන් නිදහස් වෙන්න පුළුවන් නම් එයා තමයි සැනසෙල්ල ජීවත් වෙන්නේ. මනෝමයාගෙන් නිදහස් වෙන. චිත්‍ර අඳිනකින් වලකින්න. ඇයි එහෙම වෙන්න කියන්නේ? ඔබට සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්. සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්. ඒකයි. නමුත් සමහර අය හිතනවා දැවීමක් සැනසෙල්ලක් කියලා. ඒගොල්ල බුදුහාමුදුරුව පෙන්නුවේ හොරි කහනවා වගේ කියලා. දැන් හොරි ඇඟේ තියෙන දද තියෙන කෙනෙක් කොච්චර හරි අපි දැකලා දෙනවා කහ කහ කහ ඉන්නේ. කැසීමෙන් මොකද වෙන්නේ? කහනකොට පොඩි සනීපයක් දැනෙනවා. කැසීම නතර කරගන්න අර තුවාල වෙච්ච දනොත් එක්ක ආයි දෙවිලින් මේ මිනිස්සයා වැඩි වෙනවා. එහෙම නැත්නම් ඒකට විස බීජ ගිහින් තව හොරි වැඩි වෙනවා. ඉතින් අපි සියලුම මේ මිනිස්සු හොරි කහන අය. ඈ ඒක සනීපයක් වගේ දැනනෝ ඒ සනීපයක් තියෙන කෝ කෝ කෝ සනීපේ. සමහර වෙලාවට මේ දුප්පත් මිනිස්සෙක් එදා වෙල වැඩ කරලා පොල් සම්බෝලේ මතය හදාගෙන කාලෙ ගෙදර ඉන්න සුවේ නැති වෙන්න පුළුවන් විශාල ධනයක් සම්පතක් තියෙන කෙනාට. ඒකට හේතුව අර හොරි කහන එක වැඩියෙන් කහන්නේ යන්නේ. ඒකයි තියෙන අසහනේ එතන ඇති වෙලා තියෙන එකයි. ඒක නිසා මේකට බාධාවක් නැහැ. කොතනක හිටියත් සැනසෙන්න පුළුවන්. පැලේද මාලිගාවේද ගැටලුවක් නැහැ. කොතනක හිටියත් ජීවිතේ තේරුම් ගන්නවා. ඔබේ මනස ඔබ තේරුම් ගන්නවා. දැන් මේ ඔක්කොම වචනවල තේරුම මොකද්ද? අතහරින්න. නිහඬවන්න. අර විවේචනයක් කළේ අර ටික ප්‍රතික්ෂේප කළා. ඔබේ අර ලෞකික ජීවිතයේ තියෙන මනෝමය ස්වභාවය මම විවේචනය කළා. ඒව නිඳා කළා ඒවට. ඔබ ඒවා මනක්කල්පිත භාවයෙන් මිදිලා නිහඬවන්න. පැහැදිලිනේ? මේකට නම් ඕනේ නැහැ. මේකට සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරිහත් ඒ මෙහි පුතඥ ඒ මුකුත් මේකට නම් දාන්න එපා. ඒ වගේම ඔය ඇත්තොත් කොහේවත් ගිහිල්ලා කියන්න එපා අර ආමුදුරෝ සෝවාන් වෙලා සකුදාගාමි වෙලා අනාගාමි වෙලා රහත් වෙලා කියලා කියන්න එපා. ඇයි? ඒක තමයි අපිට කරන ලොකුම මේ යුගයේ විශේෂයෙන්ම අපරාධය. මොකද ඒකෙන් සිදුවෙන්නේ මොකන්ද? අපිට හතුරු බිහි වෙන්නේ. ඒ ආඳුරු සෞතු ඒ ආඳුරු හොඳ නැහැ කියලා කිව්වොත් ආ එහෙනම් කමන්නේ නැහැ. අපි සෞතුනේ කොහොමත් එකයි. නිකන් හරි කිව්වොත් එයා සෝහන් කියලා. ඉඳපම් මම ඕකගේ සෝහන් නැති කරන්න කියලා. එනවද නැද්ද? එනවා අනිවාර්යෙන් එනවා. වෛර කරනවා. ඒ නිසා සෝහන් සකුදාගාමී අනාගාමී අරිහත් ඇලර්ජික් පළමුවෙන්ම ඒක ඇලර්ජික් වෙන්නේ අපේ වර්ගයේ කට්ටියට. විශේෂයෙන් මේකට ඇලර්ජික් වෙනවා. මොකද බල්ලෝ හපා ගන්නෙ බල්ලොමනේ නේද? ඒ නිසා ඒක එහෙම තමයි. ඒක තමයි වෛරය භුක්ති විඳින සමාජයකට නිර්වාණය භුක්ති විඳ ගන්න අමාරුයි. ලංකාවේ ඉන්නේ වෛරය භුක්ති විඳින සමාජයක්. නිවුස් කියලා කියන්නේ ජරාම නිවුස් බලන්න පුළුවන් තරම් ආසයි. නිවුස් එකේ තිබුණොත් එහෙම මිනිමැරුමක්, ඝාතනයක්, දූෂණයක් එළවල ඒක කියන්නේ නැද්ද? සමහරලාට ඔබත් පුරුදු වෙලා නැද්ද උනන්දුයෙන් බලන්න මොකද අද කියලා දෙන්නේ? ඇයි ඒ? වෛරය භුක්ති විඳින සමාජයක් වෙන නිසා. කලාත්මක දෙයක්, අධ්‍යාත්මික විග්‍රහයක්, භාවනාව, භාවනා පිටුව වැඩන්නේ මේ පිටුව වල. ඇයි ඒ? භුක්ති විඳින්නේ වෛරය. ඒ නිසා වෛරයේ භුක්ති විඳින කෙනෙක් වෙන්නේ නැතුව ඔබ නිවන භුක්ති විඳින කෙනෙක් බවට පත් වෙන්න. නිහඬ බව භුක්ති විඳින කෙනෙක් බවට පත් වෙන්න. ඒක හරි අමාරුයි. මොකද සසර පුරුද්ද ලෝභ ద్వේෂ මෝහ භුක්ති විඳින්න පුරුදු වීම. මමත්වයේ කැමැති මනෝ සංචේතන ආහාරවලට. ඒක ලෝභයෙන් හරි ద్వේෂයෙන් හරි මෝහයෙන් හරි පිනවන්න ඕන කරනවා. දැන් මේ පැත්තට මේ නිවෙන පැත්තට යනකොට එයා දකින්නේ මොකන්ද? මාව මරන්න හදනවා. තමන්ගේ මමත්වය කියන්නේ මොකද? මාව මරන්න හදනවා. මරණයකට ඇදගෙන යනවා වගේ දෙයක් ඒක. හැබැයි අපි ප්‍රඥාවන්ත වෙනකොට මේ මම මම මම මම කියලා ගන්න තැන එයා තේරුම් ගන්නවා මමෙක් නෑ රැවටීම. ඒක මම සරල උදාහරණයකින් ගන්නෙ. මේ මගේ ඉඩමයි කියලා දැන් මං අරගෙනද ඉන්නේ නැද්ද? තමන් තමන්ගේ ඉඩම අරගෙන ඉන්නේ. ඔබේ මනසෙන් අහන්න මේ මගේ ඉඩමයි කියලා මේක භුක්ති විඳපු කීවෙනි මිනිස්සයද කියලා ඔබේ හිතෙන් අහලා බලන්න. කෝටි වෙණි එක්කෙනාද කෝටි සිය වෙණි එක්කෙනාද? සමහර සරල විදියට නම් බලලා දැන් පරම්පරා තුනයි මේකට අයිති කියලා බලහගෙන යන්නකෝ නේ. එතකොට මම ගන්න තැන කෝ ඒ සරල උදාහරණේ. ආයි මේක මගේ ඉඩමයි කියලා මේක මගේමයි කියලා භුක්ති විඳින මේ ලෝකයේ මිනිසුන් කොච්චර සත්වය කොච්චර පහළ වේද? සතෙක් මිනිසෙක් නැති කාලෙක ඉත්තෑවෙක් හරි ඕක ඉන්නේදිනේ මේක මගේ ගුහාවේ කියලා හිතාගෙන ඉතරනේ. මනෝමය මොනෝද මේ මිනිස්සය විසින් මේ ඇති කරගන්න පුජ්‍යල නිර්මාණ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වල තියෙන తত্ত্বය. දැන් ලෝකේ බලන්න ඒ කරුණ වලට වඩා අමතර දෙයක් නැහැ. මොකද කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. සමහර අය භවයක් නැහැ කියලා තවත් එහාට නැහැ ස්වර්ගයේ ගියා දෙයියොත් එක්ක එකතු වුණා කියලා ඒක තණ්හාව. ඒ වෙනුවෙන් මේ මිනිස්සු ජීවත් වෙන, ඒ වෙනුවෙන් මේ මිනිස්සු කැප වෙනවා, ඒ මිනිහේ ඒ වෙනුවෙන් මේ මිනිස්සු යුද්ධ කරගන්නවා, ප්‍රශ්න ඇති කරගන්නවා. ඒකට විභව තණ්හාවක් භවයක් නැහැ කියලා විශ්වාස කිරීම. ඒකත් තණ්හාවක්. ඊළඟ තණ්හාව මොකන්ද? භවයක් තියෙනවා කියන තණ්හාව. ඊට පස්සේ අපිට තියෙන මොනවද? කාම තණ්හා ටික. කාම තණ්හා කියලා කියන්නේ මොනවද? මේ ඇස කන නාස දිව ශරීර වලින් ගන්නා වූ තණ්හා පද්ධතිය. ඒ විදිහට තමයි අපේ සියලුම තණ්හා පද්ධතිය හැදිලා තියෙන්නේ. ඒ ඔක්කොම මනසේ ඇති කරගත්ත මනෝමය ස්වභාවය. ඒකට තමයි කියන්නේ සංසාර සාගරය කියලා කියන්නේ ওই ටිකට. ඒ සංසාර සාගරේ ජීවත් වෙන මාළුව තමයි මමත්වය. ඒ සියලිස් සාගරේ මමත්වයේ තමයි මේ මාළුව පීනන්න කැමති. ඒ මාළුව ගොඩට අදිනකොට බෑ කියලා කියනවා. මොකද එයාට ගොඩ ජීවත් වීමේ හැකියාව නැහැ. මමත්වයටත් නිර්වාණේ ජීවත් වීමේ හැකියාව නැහැ. ඒ ගොඩනේ ලෝකෝත්තරනේ. මමත්වය ජීවත් වෙන්නේ ලෝකෝත්තරවද ලෝකීයවද? ලෝකීයව. මමත්වය ජීවත් වෙන්න කැමති ලෝකීයව. ලෞකික ලෝකේ. ඉන්ද්‍රියන් අතර, ඉන්ද්‍රයන් එහාට ජීවත් වෙන්න කැමති වෙන්නේ නැහැ. ඉන්ද්‍රයන් වලින් එහාට ජීවත් වෙන්න ඕන. ඉන්ද්‍රයන් වලින් එහාට ගියා මොකද තියෙන තත්ත්වය? දැනුම නැහැ. එයා දැනුමින් වැඩ කරන කෙනෙක් නෙමෙයි. එයාට තියෙන දර්ශනය. මොකද්ද මේ දර්ශනයයි දැනුමයි අතර තියෙන වෙනස? ඈ දැන් අපි යමු යමක් මොනවද අහලා මං අහනවා මේක මොන පාටද? මොකද්ද උත්තරේ? සුදු පාටයි. ඒක කොහොමද කිව්වේ? දැනුමේ. ඊළඟ ප්‍රශ්නේ මේක කාගේද? ආ ඒක අපේ ගෙදර එකක් නෙමෙයි. ඒක හම්දුරුවන්ගේ එකක්. ඈ ඒක මොකෙන්ද කිව්වේ? දැනුමෙන්. දැන් දැනුමෙන් බලන විදියනේ ඔකනේ. ඔව්. ඊළඟට තමන්ගේ දැනුමෙන් අතර මේක දැන නොයෙකුත් විදියට හිතන්න පුළුවන්. හොඳයි කියලා හිතෙන්න පුළුවන්, නරකයි කියලා හිතෙන්න පුළුවන්, මධ්‍යස්ථයි කියලා හිතෙන්න පුළුවන්. දැන් දර්ශන සම්පත්තියකින් මේක දිහා බලනවා කෙනෙක්. දර්ශන සම්පත්තියේ මේක දිහා කෙනෙක් බැලුවාම එයා මේක හොඳයි කියලා ගන්නවද, නරකයි කියලා ගන්නවද, මධ්‍යස්ථයි කියලා ගන්නවද, මේක මගේ කියලා ගන්නවද, මේක අන්නයිගේ කියලා ගන්නවද, මේක හාමුදුරුවන්ගේ කියලා ගන්නවද, මේක එහෙම නැත්තම් වෙනත් කෙනෙක්ගේ කියලා ගන්නවද? ඒ විදිහට තමයි සැරිසැරීම කියන එක අපි ළඟ තියෙන්නේ. නමුත් අපි ප්‍රඥාවෙන් පැහැදිලි කරලා දෙන්න ඕන තමන්ගේ අවිද්‍යාත්මක දැඟලීම. අවිද්‍යාත්මක දැඟලීම. ඒක විද්‍යාත්මක කරගන්න පුළුවන් නම් මීට වඩා හොඳට යුතුයකම් ඉෂ්ට කරන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැති සාමූහිකත්වය ඇති නියුණු සිත් ඇති දූරදර්ශී ඥානයක් ඇති විශිෂ්ට දාර්ශනික භෞතික හා අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති මිනිස්සු මේ සමාජයේ බිහි කරන්න පුළුවන් හිතීමේ ශක්තිය. උගත්තු වැඩක් නැහැ. උගත්තු කියන්නේ මෝඩයෝ, හරක් වගේ. චක් කිව්වාම යනවා, හෝ කිව්වාම යනවා, උනාසරණ වැද්දාම හැරෙනවා. අපිට අවශ්‍යයි දාර්ශනිකයෝ. තේරුණාද? හිතන්න පුළුවන් මිනිහට තමයි දාර්ශනිකය කියලා කියන්නේ. ඈ අද මුද්‍රාලවන්නත් මිනිස්සු ඉන්නෝනේ. දැන් ඔය රාජ්‍ය කාර්යාලයකට ගියාම මම ඔබතුමාගේ මොකද්ද එහාගේ වැඩේ මුද්‍රාලවන්න එක එතන ඉඳගෙන මිනිස් බුද්ධියට මොනතරම් හානියක්ද ඒක? ඈ විශ්වවිද්‍යාල උපාධියකට කරන කොහේතරම් නින්දාවක්ද? ඈ හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නෝනේ. දැන් මම දැක්කම ජනාධිපතිතුමා එහෙමත් ගිහිල්ලා කිව්වා මේ පුළුවන් තරම් හොඳට ඉගෙන ගන්න ඕන කියලා. මේ පොඩි ළමයෙක් හිටියොත් එහෙම පොඩ්ඩක් හරි සර් ඉගෙන ගන්න මොකටද? අර පාරවල් ලයිනේ උද්යෝජන කරන්නද? ඉගෙන ගත්ත මිනිස්සුන්ට මොකද්ද මේ රටේ තියෙන තත්ත්වේ? ඊට වඩා හොඳ නැද්ද මයු ගෝලයක් හිටවන්න ඉගෙන ගත්තා නම්? ඒක වැදගත්. මේ තියෙන සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ ගියා නම් මං අද පන්සල් දෙන්න බැරි හාමුදුරු කෙනෙක්. මං එහෙම නැතුව මට ඕන දේ මං ඉගෙන ගත්තා. මං අදත් ඉගෙන ගන්නෙ මගේ ඉගෙන ගැනීමේ අවසානයක් නැහැ. මගේ ඉගෙන ගැනීමේ කෙලවරට උපාදියක් නැහැ. කෙනෙක්ගේ උගත්කමට සහතික හදන්න එපා. හදන්න බෑ. ඉගෙන ගැනීමේ අවසානයක් නැහැ. මරණ මොහොතෙත් මිනිස්සුන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ජීවිතේ හැමදාම විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලය කියන නම හැදිලා තියෙන්නේ යුනිවර්සිටි කියන එකනේ. යුනිවර්සිටි කියලා කියන්නේ ඒකවල සිටි කියන්නේ නගරයක් වගේ කියන අදහසනේ නේද? විශ්වය, විශ්ව ගම්මානයක්. ඈ ඉතින් ඒ මුළු මහත් විශ්වයම තමන්ගේ නිවහන කරගන්න කෙනා. ඉතින් ඒ කෙනා තමයි විශ්වවිද්‍යාලයේ ජීවත් වෙන කෙනෙක්. මෙන්න මෙතෙන්දී අපිට අවශ්‍ය කරන්නේ අන්නේ විශ්වයේ ජීවත් වෙන මිනිසයා. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? කෙලවරක් නැහැ. ආරම්භයක් නැහැ. අවසානයක් නැහැ. එයා උගතෙක් නෙමෙයි, හැමදාම ඉගෙන ගන්න කෙනෙක්. ඔබ උගතෙක් කියලා ඔබ හිතන් ඉන්නවා නම් ඔබ මෝඩෙක්. ඔබ ඉගෙන ගන්න කෙනෙක්, මම ඉගෙන ගන්න කෙනෙක් කියලා ඔබ හිතන් ඉන්නවා නම් ඔබ තමයි ඥානවන්තයා. ඔබ තමයි ඉගෙන ගන්න කෙනා. කවදාවත් මේ ලෝකේ උගතෙක් නිර්මාණය වෙන්නේ නැහැ විශ්වයේ කෙලවර සොයා ගන්නකම්. විශ්වයේ කෙලවර සොයාගත්ත දවසට තමයි ඔබ උගතෙක් බවට පත් වෙන්නේ. පහදෙලේනේ. විශ්වයේ කෙලවර හොයාගන්න පුළුවන්. ආරම්භ වෙන තැනමයි අවසානය තියෙන්නේ. විශ්වයේ කෙලවර හොයන්නේ ඒ ක්‍රමයට. එහෙනම් ගිහිල්ලා හොයන්න බෑ. එකට කවුරුද දන්න කතාවන්නේ නේ? මේ අහසේ ගිහිල්ලා හොයන්න බෑ කෙලවර. ආරම්භ වෙන තැනමයි අවසානයක් තියෙන්නේ. අන්න විශ්වයේ කෙලවර. ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඒක ගැඹුරින් විමර්ශනය කරන්න. ඒක උගත්කමට අරගෙන තව තැනක ගිහින් කියන්න එපා. ආ විශ්වයේ කෙලවර තිබෙන්නේ ආරම්භය තැනමයි. එහෙම කියන්න එපා. සමහරවිට මම මේ කියන්නේ බොරුවක් වෙන්න පුළුවන්. ඒක එහෙම තමයි. ඒක මගේ අයිතිය. සමහරවිට බොරු කියන්නත් පුළුවන්. මොකද ඇත්ත කියන්න පුළුවන් කටමගීනේ. ඒ නිසා මේක බොරුවක් වෙන්නත් පුළුවන්. සමහරවිට ඇත්තක් වෙන්නත් පුළුවන්. ඇයි මම එහෙම දෙයක් අවධාරණය කරන්නේ? ඔබට ප්‍රත්‍යක්ෂ නොවී දෙයක් බාර ගැනීම මෝඩකමක් කියන එක පැහැදිලි කරන්න. මේ අනුන්ගේ දැනුම ගන්න එක මම මෝඩකමක්. ඔබ අනුන්ගේ දැනුම අරගෙන කරේ තියාගෙන යන කෙනෙක් නෑ. ඒව ගිහිලා අතර මෙතන කතා කර කර ඉන්නවා නම් එයාට දෙන්න පුළුවන් හොඳම වචන තමයි බූරුවා. ඇයි බූරුවා කියන්නේ? අඟුරු ගෙනියනෝ, හකුරු ගෙනියනෝ, රත්තරන් ගෙනියනෝ, මිනි රන් ගෙනියනෝ, ඒ මිනිස්සු මොකක්වත් දන්නේ නෑ. ඒ බූරුවා සතා නේද? අශ්වයා, හරකා, ඒ මිනිස්සු මොකක්වත් දන්නේ නෑ නේද? ඒ නිසා අපි නිකම්ම දැනුම අරගෙන ගිහිල්ලා එහෙම මේ ප්‍රවාහණය කරන අයට කියන්න මොනවද? බූරුව කිසි කතාවක් නෑ. ඒක සාධාරණයි. මොකද ඒ ක්‍රියාවට සමානයි. හොඳ, ඔහු ඒක දිගක් පළලා මොකක්වත් දන්නේ නැත්තම් ඔහු බූරුවෙක් නෙන්න. ඒ නිසා කිසි කෙනෙක් බූරුවෙක් නොවන්න. ඒක නින්දාවට කියන දෙයක් නෙමෙයි. බූරු ගතිය නැති කරගන්න කියන කතාවක්. අපහස කරනවා නෙමෙයි. වහාම බූරු ගතියෙන් අත් මිදෙන්න. ඔබ ළඟත් තියෙනවා, කා ළඟත් තියෙනවා. මේ බූරු ගතිය තිබුණා, මල් ළඟත් තිබුණා. දැනුත් ටිකක් තියෙනවා. තව ඉදිරියට ඒක මකාගෙන මකාගෙන යනවා. එන්නේ හසෙනනේ. ඒක නේද? අපි අපි දැකලා අපි සංශෝධනය කරගෙන දැන් මම හරි කියන තැන හිටියොත් අපි කවදාවත් පුළුවන්ද ගමනක් යන්න? බෑ. ස්වයන් විවේචනයක් ඇති වෙන මිනිස්සෙක් වෙන්න ඕන. ඒක හරි අමාරුයි. ඒක නිකන් අපි මස් අදිනවා, ඇට අදිනවා වගේ මේ රිදෙන කතා. ඈ අපිම අපේ කට්ටක් ගලව ගන්න මහත් වූ වේදනාවකින් ප්‍රයත්නයක් දරනවා. අපිම අපේ ඇඟේ පය තියෙන තුවාලයකට දැඩි වේදනාවක් උහුලගෙන බෙහෙත් දානවා. ඒ වගේ වැඩක්. මේක අසීරු කාර්යයක්. නමුත් ඒ අසීරු කාර්ය ඔබ කළ යුතුමයි. ඒකට උදව්වට ගන්න පුළුවන් ප්‍රඥාව. එච්චරයි. භාවනාවක් නැත්තේ නෑ. මේකේ භාවනාවක් තියෙනවා. මොකද්ද මේ භාවනාවට කියන්නේ? විදර්ශනා භාවනා. එහෙම නැත්නම් විපස්සනා භාවනා ක්‍රමය කියලා කියන්නේ. සමහර අය ගිහිල්ලා දන්නේ නැති කමට කියනවා ආයේකේ භාවනාවක් නැහැ, මොකවත් නැහැ කියලා. භාවනාවක් තියෙනවා. ඒක බොරු. භාවනාවක් නැහැ කිව්වම කොහොමද දාන සීල භාවනා කියන තුන සම්පූර්ණ වෙන්න විදියක් නැහැ නේ. භාවනාවක් තියෙනවා. විපස්සනා භාවනා. මේ දේශනා කරන හැම මොහොතකම සිද්ධ කරන්නේ ඔබට ඔබ තනියෙන් මේක තේරුම් ගන්න අපහසු නිසා විවිධ කරුණු වලින් ගෙනහැර දක්වන මේ කාරණේ. ඒ ගෙනහැර දැක්වීම තුළ ඔබේ සිත පිළිබඳව චිත්තානුපස්සනාව වැඩෙනවා. ඔබේ වේදනාවන් පිළිබඳව සුඛ දුක්ඛ උපේක්ෂා පිළිබඳව වේදනානුපස්සනාව වැඩෙනවා. ඊළඟට ධර්මයේ පිළිබඳව තියෙන කරුණු වලින් ධම්මානුපස්සනාව වැඩෙනවා. මේ කයේ තියෙන නිස්සාරත්වය පිළිබඳව සහ කය පිළිබඳව සහ ලෝකයේ පිළිබඳව කාම වස්තුන් පිළිබඳව තියෙන නිර්මාණ බිඳිනවා. ඉතින් සතර සතිපට්ඨානය නෙමෙයිද? සතර සතිපට්ඨානේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුලමයි කළේ. ඒ නිසා තමයි සතර සතිපට්ඨානේ වැඩිලා එවලෙම සූත්‍ර දේශනාව කෙලවර නිවන් දකින්නේ. එදා බුදුරජාණන් වහන්සේ භාවිතා කරපු ක්‍රමයේ තමයි මේ අපි සොයාගත්තේ. සංගවිලා තිබුණු දෙය අපි මතු කරලා ගත්තා. ඒ ඇරෙන්න මේක අලුත් දෙයක්, විශේෂ දෙයක්, වෙනස් දෙයක්, අලුත් බණක් නෙමෙයි. මේක පැරණිම එක, තිබිච්ච එක. බුදුහාමුදුරු කරපුම දේ වැහුණ පස්සේ. වැහිලා අපි අර එක එක සමත භාවනාවල් ටිකක් අර Hindu භාවනාවල් ටිකකට වැටුණා. දැන් අපි හිතාගෙන ඉන්නවා ඒ ටික තමයි හරි කියලා. අන්න ඒකයි එතනයි වැරද්ද තියෙන්නේ. දැන් අර ගෝත්‍රික ජනතාවගෙන් කළු ජාතිකයන්ගෙන් සුද්ධ වැඩ ගත්තනේ. ඈ ඒගොල්ලන්ගේ මොකද කරේ? දිවට උලක් දැම්මා. අත් දෙකට මාංචු දැම්මා. තාම උස මහත සද්දන්ත මිනිස්සුනේ සුද්ධ බයයි. ඉතින් මේ කකුල් දෙකට මාංචු දැම්මා. දාලා ඒ මිනිස්සුන්ගෙන් ගල් ඇද්දා, වැඩ ගත්තා, හේන් කෙටෙව්වා, ඔයකු දෙවල් කෙරෙව්වා ඒ මිනිස්සුන්ට කියලා. ඉතින් ඕම කාලයක් ගිහිල්ලා මේ පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ කට්ටියගේ ඔවුන් දැක්කේ මොකද්ද? අත්වල මාංචු, කකුල්වල මාංචු. ඊට පස්සේ ඒගොල්ලෝ හිතුවා ඒක අපේ සංස්කෘතිය කියලා. ඒක අපේ වර්ගය කියලා. ඔබ දැකලා නැද්ද? දිවේ උල් ගහගෙන ඉන්න අය, මේ තොලේ උලක් ගහගෙන ඉන්න අය, කනේ රබහනක් දාගෙන ඉන්න අය ගෝත්‍රිකය නැද්ද? ඒවකට ඒව දඬුවම්. පස්සේ හිතුවා ඒක අපේ සංස්කෘතිය කියලා. මේ අද ගිනි පාගන එක. ඕක රාජ්‍ය දඬුවමක්. වැරදි කරන මිනිස්සෙකුට මේ වරදට දඬුවමක් හැටියට ගිනි කොට මැදින් යන්න කියනවා. ඉතින් මිනිස්සු හරි බයයි මේ ගිනි පා ගන්න සිද්ධ වෙනවා මේ වැරද්ද කළොත් කියලා. ඒ වැරද්ද කරන්නේ නැහැ. අද වගේ මේ හම්බ කරන් කන මේ දෙයක් නෙමෙයිනේ. එදා තිබුණේ වැරද්ද නැති කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා මිස වරදෙන් හම්බ කරන් කන්න කටයුතු කරේ නැහැ. වැරදි කිරීමට ලයිසන් එකක් මුදල් බවට පත්ුනේ නැහැ ඒවකට. ඒ කාලේ අද කාලේ වැරදි කිරීමට ලයිසන් එකක් තමයි සල්ලි. දඩේ රුපියල් 105 කිව්වා. එක්කෙනෙකුට 105 කියන්නේ hina yana gana. තව මිනිස්සුන්ට ජීවිත කාලෙම ගෙවන්න බැරි එකක්. ඒ නිසා වැරදි කිරීමට ලයිසන් එකක් ලෝකෙම මේ වෙනකොට සල්ලි. ඒකට දඬුවමක්. ඊට පස්සේ අද මොකද්ද? චාලිත්‍රය. එල්ලල තියෙන කූරුවලින්. එදා දඬුවමක්. අද ඔබ දැකලා ඇති ඒ දේව මේ එකක් කියලා නේ. අර හැමේ ගහලා අර මේ වෙහෙක එල්ලිලා ඉන්නෝ. අපි දැක්කාම ඇඟ හිරියට එනවනේ. අමතන කොකු ගහලා එල්ලිලා ඉන්නෝ. එදා දඬුවමක්. අද ඒක පූජාවක් බවට පත් වෙනවා. එහෙමයි. අර මිනිස්සේගේ අර ගෝත්‍රිකයට මොකද වුනේ? ඒ ගෝත්‍රිකයාගේ කාලයක් ඉඳලා සුද්ධ නිදහස දීලා ඒ ගෝත්‍රිකයාගේ මේ මාංචු ගැලෙව්වා, කැපුවා. මාංචු කැපුවට පස්සේ මොකද කරේ? ළඟ ඉන්න සුද්දෙක් තුවක්කුවක් අරගෙන අර මාංචු කපාපු සුද්දට වෙඩි තිබ්බා. ඊට පස්සේ උසාවියට අරගෙන ගිහිල්ලා ඉවරලා අර පුජ්‍යලගෙන් අහුවා, "ඇයි ඒ සුද්දට වෙඩි තිබ්බේ කියලා?" "අපේ මාංචු ගැලෙව්වා" කිව්වා. "ඇයි? අපි පරම්පරා ගානක් සිටියේ මෙහෙමයි. ඇයි අපේ මාංචු ගැලෙව්වේ? අපේ සංස්කෘතිය, අපේ පිළිවෙත, අපේ පිළිවෙත් නැති කරේ ඇයි කියලා කිව්වා." ඉතින් ඒ වගේ තමයි අර සම්ප්‍රදායික යම් කිසි දෙයක් හුරු වුණාට පස්සේ දෙයියෙක් හරි භූතයෙක් හරි යකෙක් හරි භාවනාවක් හරි ප්‍රතිපත්තියක් හරි ඒකෙන් එහාට අර පදපරම ප්‍රඥාවට හිතන්න පුළුවන් කම නෑ. ඒ නිසා සද්ධර්මයේ තියෙන විශිෂ්ටයන්ටයි වෛර කරන මනුස්සයන්ට නෙමෙයි, ලෝභ ද්වේෂ මෝහ මාන මදමාන ගුණයන් වඩා වර්ධනය කරන අයට නෙමෙයි ධර්මයේ තියෙන්නේ, විශිෂ්ටයන්ටයි තියෙන්නේ. ඒකයි මෙතනින්දී ඔබේ අගේ වෙන්නේ. දැන් මෙතෙන්ට එන සියලු දෙනාගේම අගේ තියෙන දාර්ශනික ප්‍රඥාව මිසක් මට අගේ මෙතෙන්ට මට වැදගත් නෑ. ඔබාමාගේ පුතා ආවත්, ඔබාමා ආවත්, ක්ලින්ටන් ආවත්, ජෝර්ජ් බුෂ් ආවත්, ඔසාමා බින් ලාඩන් ආවත්, මහින්ද රාජපක්ෂ ආවත්, එයාගේ පුතා ආවත්, කවුරු ආවත් මට වැදගත් නැහැ. එයාගේ සල්ලිත් මට වැදගත් නැහැ. එයාගේ මට බලේ වැදගත්තුත් නැහැ. වැදගත් මොකද්ද? ප්‍රඥාව. ඒ වගේම නුසුදුසුකමකුත් නැමේ දුප්පත්ම පැල්පතේ ඉඳලා ආවත්, යාචකෙක් ආවත්, එයා ළඟ විමසුන් බුද්ධිය තියෙනවනම් එයා තමයි මේ ධර්මයේ තුල රජ වෙන්නේ. විචාරශීලී බුද්ධිය තියෙනවනම් එයා තමයි රජ වෙන්නේ. අර එකක්වත් නොවන වග මතක තියාගන්න ඕන සීලු දෙනාම. ඔබේ විමසුන් බුද්ධියටයි මේ කතා කරන්නේ. දැන් මේ ඔක්කොම කියන්නේ මොකද්ද? මේ කරන්නේ ලෞකිකත්වයට සාප කිරීම. විවේචනය. ඕවා ඔය මනසින් ගලවලා දාන්න ඕවා පිටින් දාගත්ත කෝට් එකක්. ඒක නෙමෙයි කිව්වේ මෙච්චර වෙලා. දැන් ලෞකික ලෝකය ගැන විතරමනේ වචන වලින් කතා කරන්න පුළුවන්. ඒ නිසා ලෞකික ගැන ලෝකයේම විවේචනයක් කරන්න ප්‍රතික්ෂේපයක් වෙන්නේ. ඒකට තමයි පටිසෝතගාමීත්වය හටගන්නේ. මේක මම විවේචනය කරනා වගේම ඔබත් මේක හරියට තේරුම් අරගෙන ඔබ තුලත් ඒ විවේචනය ඔබම කරන්න උත්සාහ කරන්න. ඔබේ මාන්නේ නැමැති කෝට් එක ගලවන්න ඕන. ඔබේ දෘෂ්ටිමේ නැමැති කෝට් එක ඔබම ගලවන්න ඕන. ඒක මට ගලවන්න බෑ. මගේ විවේචනය සාධාරණද නැද්ද කියලා බලලා ඒක අනුගත කරගන්න. එච්චරයි. එකයි. එකයි කාරණේ. නැයිද මේ විදිහට බණ කියනකොට හිතයි ඔය හාමුදුරුවෝ ඔය සෝහන් වෙලා බණ කියන්නේ. නැත්තං ඒ හාමුදුරු සෝහන් කියලා නෑ. අපි ඉතාම පැහැදිලිව කියනවා අපි සෝහන් හරි එහෙම සකුදාගාමි හරි මාර්ගඵල වලට පත් වෙලා නෑ කියලා. වෙන්න ආසාවකුත් නෑ. නවීන එක තමයි හොඳ. මොකද හේතුව? උනොත් එහෙම පොදුම ප්‍රශ්නයක් නෑ. ඒකට හේතුව විශේෂයෙන් ලංකාවේ ජීවන සටනේ කියන එක තාම මිනිස්සු යෙදෙන්නේ. කියන්නේ තාම නිවහනේ පන්සල හදලා නැහැ, ඉවර නැහැ. පන්සල නම් හදලා ඉවර වෙන්නෙම නැහැනේ. ඒක ඉවරයක් වෙන එකක් නෙමෙයිනේ. මේ ඊළඟට ගෙවල් හදලා ඉවර නැහැ. ඉතින් ලොකු මිනිස්සු මේ තරඟකාරීත්වයක ඉන්නේ මොනවද? තාම වාහනයක් ගැනීමේ, ගෙයක් හදා ගැනීමේ, පන්සල හදා ගැනීමේ කියන අර නොසෑහෙන තත්ත්වයේ. ඉතින් කවුරුත් හිතන්නේ මේ මේ මේ මිනිස්සෙක් යමක් කතා කළොත් මේ හම්බ කරන් කන්න. ඒ කියන්නේ හම්බ කරන් කනවට වඩා දෙයක් වෙන දෙයක්කට එන්න මිනිස්සු පරිණත වෙලා නැහැ තාම. ලංකාවේ ටික දෙනා ඉන්නේ හම්බ කරන් කනවට වැඩි දෙයක් අපි කරන්න ඕනේ කියන තැනට ඇවිල්ලා ඉන්නේ. නැත්තම් හම්බ කරන් කනෝ. ඒ සීමාවක් නැහැනේ. සීමාවක් නැහැ. දැන් මොනම ශාස්ත්‍රයකද බැලුවත් මිනිස්සු දිහා බැලුවත් නොසෑහෙන ගතිය. ආයි පුදුම තරයක්නේ. දැන් පිටරටක ජනාධිපති කෙනෙක් උනත් බලනකොට මේ මිනිස්සයට එක්තරා නිවසකුයි ජීවත් වෙන්න එහෙම දෙයකුයි තියාගත්ත එච්චරයි. ඊට වැඩි දේවල් නැහැ. නමුත් නොසෑහෙන ගතිය කියන තත්ත්වයට ආවට පස්සේ මිනිස්සු මොකද වෙන්නේ? ආන්න තියෙනවා. මේ ලංකාවේ මිනිස්සුෙක් යම්කිසි කෙනෙක් දුක් විඳිනවා නම් ඒ දුක් විඳින එකේ හේතුව විද්‍යාත්මක යථාර්ථය තමයි නොසෑහෙන ගතිය. එයින් එහා දෙයක් නෑ. සෑහීම කියන එක ඇති කරගන්න පුළුවන් නම් ඒ සෑහෙන තැන ඉඳලා සෑහෙන්න දෙයක් කරන්න පුළුවන්. ඒ ගමන තුල වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය, පළිගැනීම් නැහැ. ඈ? හාමුදුරු කෙනෙකුට වෛර කරන ප්‍රබල ජනතාව බවට පත් වෙන්නේ අන්‍ය ආගමිකයට වඩා බෞද්ධයමයි. පැහැදිලිවම. හාමුදුරු කෙනෙක් දිහා වපරහින් බලන්නේ අපිට හොඳට දැකලා තියෙන අන්‍ය ආගමිකයෙක් එච්චර එක බලන්නේ ආ බුද්දිස් මං කියන්නේ එච්චරයි. එච්චරයි. ඊට හැ වැඩි දෙයක් නැති වෙන්න පුළුවන්. තවත් කෙනෙක් කලාතුරකින් කෙනෙක් තුළ වෛරයක් දැඩි උපදවලා තියෙන්න පුළුවන් කෙනෙක්. නැත්නම් වැඩියෙන් වෛර කරන්නේ බෞද්ධයා. ඒක මහා පීඩාව ප්‍රශ්නයක්. ටික දිනෙත් තමයි වික්ෂුන් වහන්සේ කෙරෙහි කරුණාවෙන් බලන්නේ. ඊළඟට ඊටත් වඩා තව කෙනෙක් දිහා වෛරයෙන් බලන, එකිනෙකා කෙරෙහි වෛරයෙන් බලන අනිත් ජාතිය තමයි හාමුදුරු. අනිත් හාමුදුරුවන්ට ළඟ පන්සලක් හදාගන්න දෙයිද? හදන්න දෙන්නේ නැහැ. පල්ලියක් ගැහුවත් පන්සලක් හදන්න දෙන්නේ නැහැ. කියන මට්ටමේ ඉන්නේ. ඇයි ඒ? ඈ අපායේ කරවටක් ගිලිලා ඉන්න මිනිස්සෙකුට එයාට දිව්‍ය ලෝකෙ තනා ගන්න බෑනේ සමාලඟ. ඒකයි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, බලතණ්හාව. මේ පන්සල මගේ කියලා නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ පාලන තන්ත්‍රයත් මොකද කරන්නේ මේ වෙනකොට? උපායශීලීව ඊළඟට ඒවා ආක්‍රමණය කරන්න ඒවා අල්ලා ගන්න බලනවා. ලංකාවේ සමස්ත බෞද්ධයෝ ළඟයි, සමස්ත භික්ෂූන් වහන්සේලා ළඟයි තියෙන මේ චිත්‍රය, මේ අනවබෝධය, මේ චින්තන රටාව වෙනස් වෙන්නම ඕන. වෙනස් වුණොත් පමණයි ජාතිය රැකෙන්නේ. ඇයි? ඒ ජාතියට ආදරය කරන පිරිසක් ඒ ජාතිය තුල ඉන්නවනම් ඒක ජාතියක් බවට පත් වෙන්නේ. නැත්නම් ඒක ජාතියක් නෙමෙයිනේ. ඈ දැන් පවුලක් කියන්න පුළුවන්ද? gedare ඉන්න අය ඔක්කොම එකට එකට කා කොටා ගන්නවනම් බෑ. ඒක පවුලක් කියලා කියන්නේ ඒ gedare සියලු දෙනා මේකට සමගිව කටයුතු කරනවා. එකිනෙකාට එකිනෙකාට සහයෝගයේ පුළුවන් තරම් දෙනවා. මේ කපටි සිත් නැතුව, වංචනික සිත් නැතුව, කුහක සිත් නැතුව කටයුතු කරනවා. හරි මෙහෙමයි, මෙයා මෙහෙමයි, යාට වැඩි මට මෙහෙමයි, මෙහෙම කෝණ මට මේ කෝණ කියලා මරා ගන්න ස්වභාවයක් නෑ. එහෙම දෙයක් නෑ. අද ගොඩාක් දේපල තියෙන අම්මල ගොඩක් දුකෙන් ඉන්නේ. ඇයි ඉන්නේ? ගොඩාක් අයද මේ කොළඹ වෙන සිද්ධි තමයි. දුවයි හරි පුතා හරි එක්කෙනයි දෙන්න ඉන්නේ, මුන් දෙන්න මරා ගන්න හදනවා. ඇයි? ඒකයි වැඩේ. මදි වෙලා නොසෑහෙන ගතිය නිසා මම දන්නවා මේ පළාතේ මේ පොඩ්ඩක් පිටහට වෙන තාත්තට වෙඩි තිබ්බා. පුතා මොකද්ද? පොඩි දේපල සිද්ධියකට. පුතා මං හිතන්නේ හිරේ. තාත්තා මරලා ආනන්තරේ පාප කරන. මේ මොනවද? විශාල හෝටල් ව්‍යාපාර තියෙන මිනිස්සු. කවුරු දන්නවත් ඇති දන්න අය. දන්නවනේ. ඉතින් ඒ නිසා මේ මිනිස්යාගේ නිහඬ බව මොනතරම් වටිනවද? ලෑස්ති වෙන්න තා අවුරුදු 10කින් 20කින් 30කින් 40කින් එහෙම නැත්නම් 2050 වෙනකොට හරි මේ ඔක්කොම දාලා යන්න ලෑස්ති වෙලා තවන්ට ගෙනියන්න බෑග් එක විතරක් හදාගන්න. දැන් බලන්න එතන ඇති වෙනනේ නිහඬ බවක් නේ. මනසේ ඇති වෙන ගෝසාව ගොඩාක් අඩු කරගන්න. හොඳයි, තමන් ගෙනියන්න හදාගන්න බෑග් එකේ මොනවද දාගන්නේ කියලා මට කියන්න බලන්න. කොණ්ඩේ වේරන්න මනාව. නන්ද ගහනවට සෙන් කුප්පිය. ජත් මදින බුරුසුව. එතකොට පොඩ්ඩක් අහලා වංශා. කොණ්ඩි ගෙනියන්න පනාව ගිනිච්චර කේස් ගෙනියන්නේ නැහනේ. දත් මදින්න බුරුසුව දාගත්තට දත් ගෙනියන්නේ නැහනේ. ගඳ ගහනවට සෙන්ට් එක දාගත්තට ශරීරය ගෙනියන්නේ නැහනේ. එතකොට පනහත් වැඩන්නේ, දත් බුරුසුවත් වැඩන්නේ, සෙන් බෝතලෙත් වැඩන්නේ. එහෙනම් දැන් මොනවද ගන්න? ඇඳුම් ටික. එතකොට ශරීරය ගෙනියන්නේ නැහනේ ඇඳුම් අඳන්න. හරි. එන ඉඩම මේ ශරීරයේ මෙතන ඉඩමේ දාලා යනවා නම් ශරීරෙනේ තී ඉඩම ඉඳලා තියෙන්නේ. එතකොට ගෙනියන්න බෑනේ. ඉඩමක් වැඩන්නේ නෑනේ. කූඩුවකුත් වැඩන්නේ නෑනේ. දැන් මේ කූඩුවක් අවශ්‍ය වෙලා තියෙන්නේ, මේ ෆෑන් එකක් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ බොඩි එකටනේ. හිතට නෙවෙයිනේ. නේද? ශරීරයට සිසිලස ලබා දෙන්නනේ. එතකොට දැන් බලන්න ඔබ ගෙනියන්න හදාගන්න බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ? මොනවද දාගන්න පුළුවන්? ඇත්තෙම බෑග් එකක් නැතුව තමයි යන්නේ, මුකුත්ම නැතුව යන්නේ. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට ධනෙ තියෙනවා, මට දරුවෝ ඉන්නවා, මට බලය තියෙනවා කියලා හිතන්නේ කවුද? බාලෝ අඥාන පුඤ්ජලියෝ විහඤ්ඤති සිතනවා. අත්තාහි අත්තනෝ නත්ති තමාට තමාවත් නැතය. කුතෝ පුත්තා කුතෝ ධන කෝ ධනයක් කෝ ඥාති කෝ පුත්තු ඈ කෝය මවාගත්ත එක දෙයක්වත්. ඒකයි වැදගත්. විශ්වයේ පටන් ගැම්මත් අවසානයත් මම ඉන්න තැන. මේ ලංකාවේ පානදුරවාදීදිත් හරි ෂෝක් වැඩක් කරලා තියෙනවා. හම්දුරගෙන් අහලා තියෙනවා ලෝකෙ මැද කොහෙද කියලා. ලෝක බෝලේ මැද කොහෙද කියලා අහලා තියෙනවා. ආන්දර බෝඩක් වටපිටාව බල්ලිවෙරලා මෙහෙම මෙහෙම බලලා කුඩේ අරගෙන ගිහිල්ලා මෙහෙම ඇනලා කිව්වොත් මෙන්න මෙතනයි මැද කියලා. ඔන්න මැල්ල බලම කිව්වා. හරියට නෑ ඉතින් ලෝකේ කොයි හරි ගියා මෙතන මැද තමයි. කොයි පැත්තෙන් හරි බැලුවා මෙතන තමයි මැද කියලා. ඒ වගේ ලොකු බුද්ධිමය ඥානමය ඉතිච්ච සාමිනාසලා වැඩි හිටියා. ඈ ඉතින් මැල්ල බලන්නකෝ. ඒ වගේම විශ්වයේ පටන් ගැම්මත් අවසානයත් මෙතනම වෙන්නේ ඇයි? මම ඉන්න තැන මෙතනම. හරි, ඊළඟට එන ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට මම ඉන්නේ කොතනද? විශ්වයේ මම ඉන්නේ කොතනද? ආරම්භයේද එහෙම නැත්නම් මැදද අවසානයේද? විශ්වයේ ආරම්භය අවසානයත් ආරම්භයත් එකම තැන නම් පිහිටන්නේ ඒ විශ්වයේ ආරම්භයත් අවසානයත් ඇති තැන කොතනද? කුමක්ද තියෙන්නේ? ඊළඟට මම ඉන්න තැනම නම් විශ්වයේ ආරම්භය සහ අවසානය. ඊළඟට ප්‍රශ්නේ තමයි මම ඉන්න තැන කුමක්ද? කොතනද? එක එක. ඊළඟට ප්‍රශ්නේ මම කවුද? මම කියන්නේ දණ්ඩක්ද? මම කියන්නේ කණුවක්ද? කවුද මම කියන්නේ? මම කියා කෙනෙක් නෑ. මම කියා කෙනෙක් නැත්තම් එතන තමයි විශ්වයේ අවසානයත් ආරම්භයත්. එතකොට මමත්වේ නිදහස් වීමෙන්ම පමණයි විශ්වයේ ආරම්භය හා අවසානය සොයා ගන්න පුළුවන්. මමත්වේ තුල ඉඳගෙන විශ්වයේ අවසානයත් ආරම්භයත් සොයන්න බෑ. මොකද උත්තරේ? උත්තරේ නිහඬ බව. මම නිහඬ වුණාද? නෑ. මම නිහඬ කළාද? නෑ. මම නිහඬ විය යුතුයි කියලා සිතුවද? නෑ. ඒක තමයි නිහඬ බව. ඒ නිවැරදිව මේ නිහඬ බව තේරුම් අරගෙන ටික වෙලාවක් නිහඬව නොසිටින්න. එයයි නිහඬ බව. නිහඬව නොසිටින්න එයයි නිහඬ බව. අපි මතක් කළා නිහඬව නොසිටින්න එවිටයි අපි ළඟ නිහඬ බව උපදින්නේ කියලා. හොඳයි. හඬ නගන තැන කොහොමත් ඉතින් නිහඬ බව නැහැනේ. ඒක තර්කයක් නෑ. එතකොට නිහඬව නොසිටින්න එතනයි නිහඬ බව උපදින්නේ කියන එකෙන් අදහස් වෙන්නේ කොහොමද? ඒකයි තේරුම් ගන්න ඕන කාරණේ. නිහඬව සිටින්න උත්සාහ කරන තැන මොකද උපදින්නේ? තවත් හඬක්. තවත් උපාදානය. තවත් ක්‍රියාවලිය. තවත් මමත්වය. තවත් පාලනය. තවත් කර්මය. තමන් කර්මකාරකයා බවට පත් වෙනවා. තොරම කර්මකාරකම නිදහස් කරන්න උත්සාහ කරන තැන ආයි කර්මකාරයක් නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි නිහඬව නොසිතින්න එවිටයි ඔබ තුල නිහඬ බව පිහිටන්නේ කියලා මතක් කරේ. එහෙම කියනකොට මේක යදා පඤ්ඤාය පස්සති දකින්න ඕන. අනුමානේ මොනවා හරි දෙයක් යන්තම් පේනව හැඟෙනව ඇති. ඊට වැඩි දෙයක් බලන්න කල්පනා කරන්න ඕන. ඒකයි වැදගත්. දැන් ඒක අපි කියලා දෙනවට වැඩි දහස් ගුණයක් ඈතින් බලන්න හැකියාව තියෙන්න ඕන. වචනේ ගමන් කරන්නේ නැහැ නිවන කරා. වචනේ තියෙන්නේ ගොඩාක් මෙහා තියෙන. වචනෙට යන්න බෑ. ද්‍රව්‍යමය ලෝකයකට, ද්‍රව්‍යමය ඇසකට විශ්වයේ කෙලවර දකින්න බෑ. ඒ විශ්වයේ කෙලවර දකින්න බුදුරජාණන් වහන්සේ අනුගමනය කර දෙයක් තමයි ද්‍රව්‍යමය ලෝකයේ අභිභවා දැක්කා. ඉන්ද්‍රිය ලෝකය නිරසාපේක්ෂිත ශක්තියින් අභිභවා දුටුවා. ඒ දැකීමේ මහා ප්‍රඥා ගුණයෙන් තමයි විශ්වයේ කෙලවර සාදන්. පැහැදිලිද? ඒ දැක්කට පස්සේ තමයි විශ්වයේ ආරම්භයත් අවසානයත් මෙතනම වෙන්නේ. දැන් ආර්ය ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේ කෙනෙක් විශ්වයේ කෙලවරත් ආරම්භයත් මෙතනයි කියලා ගන්නේ ස්ථානයක් නෙමෙයි. පුතජන කෙනෙක් විශ්වයේ කෙලවරත් ආරම්භයත් මෙතනයි කියලා ගන්නේ ස්ථානයක්. ඒ කියන්නේ ටයිල් කැටයක් උඩ පොළොවේ පස් ගොඩක් උඩ ඈ ඒ කුඩ ඉිටගත්ත ස්ත්‍රියක් පුරුෂයෙක් එයාගේ කකුල් දෙකට පෑගිච්ච තැන තමයි කියලා ගන්න. අන්නේ මේ වෙනස තියෙනවා. ඒ gambhiratwe වෙනම තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන කාරණයක් බවට පත් වෙනවා. සමහර අයගේ ගෙවල් වලට දෙන තෑගි බෝග තියෙනවනේ. ඔක්කොම ගන්නවා. තෑගි ඔක්කොම ගන්නවා. අරගෙන අපි මොනවද කරන්න කියලා අහුවොත් අපි අහනවා යා ප්‍රයෝජනෙට ගන්නවද ඒ දීපු පිංගන් සෙට් එක, වීදුරු සෙට් එක? නැහැ. එයා මොකද කරන්නේ? අර කැබිනට් එකේ දාලා වහලා කොපේන්න තියෙනවා. එහෙම නැත්නම් සුරක්ෂිතව aran තියෙනවා. ඒ වගේ අපි මේ දෙන උත්තර ඕගොල්ලෝ අරගෙන ගිහිල්ලා කැබිනට් එකේ දාලා වහලා තිබ්බෝ ප්‍රයෝජනෙට ගත්තේ නැති වුණෝ නේ? ඈ අවශ්‍යතාවයකට ප්‍රායෝගිකත්වයකට අවශ්‍ය කරන්නේ නැති කිසි දෙයක් විශේෂයෙන් විහාරස්ථානයක හමුදුර කෙනෙක් ඇටියට මම නම් තියාගන්න ඕනත් නෑ, ඉල්ලන්න ඕනත් නෑ කාගේවත්. ප්‍රායෝගික අවශ්‍යතාවයක් තියෙන දෙයක් තමයි ඉල්ලන්නේ. මට සරප දෙයක් තියෙනවා නම් සරප දෙයක් ඉල්ලන්න ඕනේ නෑ. ඈ ඕනේ සරප දෙයක් තියෙනවා දැන්ට. කුඩයක් තියදී අයි කුඩයක් ඉල්ලන්න ඕනේ නෑ. දැන් කුඩයක් තියෙනවා. ඒක වැඩි. ඒ වගේම ජීවිතේ ප්‍රශ්නත් එහෙමයි. ප්‍රශ්නයක් නැත්තම් ඕනාවෙන් ප්‍රශ්නයක් හදලා අහන්නත් ඕනේ නෑ. ප්‍රශ්නේ මොකද්ද? කොතනද තියෙන ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ තමයි අහන්නේ. ඒ ප්‍රශ්නේත් අහන්නේ ඒ පිළිතුර අරන් තියන්න නෙමෙයි, ප්‍රායෝගිකත්වයට මට ඒක ගන්න. පැහැදිලිනේ? එහෙමයි. එතකොට ඔබත් මේ දැනගන්න ධර්මයේ ගොඩාක් දෙනෙක් කළා කරන්නේ මොකද්ද? කැබිනට් එකේ අරන් තියනවා. අර මෙහි කැබිනට් එක නෙමෙයි, අර ගෙවල් වල තියෙන කැබිනට් එක. ඒකෙම කැබින් එකේ දාලා තියෙනවා. ඒකේ දාලා තිබ්බහම ප්‍රයෝජනෙට ගන්න නැති වුණාම මිනිහා ඔහේ පල්ලෙනවා. මිනිහා දැන් සමහර අය බැලුවහම දැන් මේ පළාතේ තියෙන පුදුම දෑන්ත කෝටිපතියෝ මේ පළාතේම මහ විශාල ඉඩකඩම් තියෙනවා. ගෙදරට ගිහින් බැලුවහම වාඩි වෙන්න පුටුවක් නැහැ. කන්නේ කිසි පිළිවෙලක් නැහැ. ජීවත් වෙන්න හරියට ඇඳුමක් අඳින්නේ නැහැ. බලන්න ගියාම වාහනයක් නැහැ. එනකට පුදුම ඉඩකඩම් තියෙනවා. ඒ වගේ තමයි ගොඩක් බෞද්ධයෝ දැනුම පිරිලා වැඩාන්තිමයි. වැඩාන්තිමයි. මම හොඳ බෞද්ධයෙක් කියලා කියන බොහොම භයානකයි. එහෙම කිව්වොත් එමි තාම භයානකයි. දැන් මේ පළාතේ කෙනෙකුත් එහෙම කිව්වා. මමත් හොඳ බෞද්ධයෙක් කිව්වා. පන්සල් වැඩි වෙලා තියෙන්නේ කොහොමද පළාතේට? ඒ හොඳ බෞද්ධේ පන්සල් වැඩි වෙලා. ඈ තවත් බැරුම දෙකක් අරින්න මදි වෙලා. එහි පාපෙම ඇතිනේ අවීචි මහා නරකයට යන්න කෙනෙක් කවුරු හරි එහෙම කිව්වොත් ඒකම ඇති මිනිස්සුන්ගේ සසර බොහෝ දේ අහිමි වෙන්න අඳුම තරමේ ගෘහයක් නැතුව ජීවත් වෙන්න යාචකෙක් වගේ හිඟාකවා ඉන්න ඒ ඇති හොඳටම. ඒ පාපේ මොකද? හ්ම් පන්සලක් වැඩි වෙලා කියලා කියන්නේ මොන මොන දුර්වලකම් හරි තිබ්බත් හාමුදුරු කෙනෙක්ගේ තැනක බෝගහක් හරි හිටෝගෙන හිටියොත් එතන තම මිනිස්සෙක් මොනව හරි සැනසෙල්ලක් ලබනවා. නිකන් ගෙයක් තියනවට වැඩියනේ. දැන් මොස්කඩකාරයෙක් ඉන්නවට වැඩිය නේ. දැන් නිකම් කෙනෙක් ඉන්නවට වැඩිය එතන මොකක් හරි පිහිටක් කවුරු හරි මිනිස්සෙක් ලබනවා. මානසික සුවය ලැබෙනවා. ඒකයි වැදගත්. ඒ නිසා අර දැනුමින් පමණක් වෙලා ගුණධර්ම ප්‍රායෝගික නැති වුණහම මොකද වෙන්නේ? ඒ ජීවිතේට ශාල හානිකර තත්ත්වයක් ඇති වෙනවා. පිච්චෙනවා. ගිනියන් දැවිල්ලක් ඇති වෙනවා. හ්ම් ශාල දැවෙන ස්වභාවයක් ඇති වෙනවා. මේ පාපය අනිවාර්යෙන් බලපවත්වනවා. දැන් අපි දන්න එක පෞල් සෞඛ්‍ය සංවිධානයේ ඉස්සර වැඩ කරපු මේ කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ ලංකාවෙම මේ සිංහල ජාතිය වඳ කිරීමේ උපත් පාලන ක්‍රම මේ ඇති කරන්න විශාල වශයෙන් දරුවන් මරණ වැඩපිළිවෙළවල් ලංකාවේ දීප්ත ව්‍යාප්ත කරපු කණ්ඩායමේ එක්කෙනෙක්. උපාසකම්ම කෙනෙක්. ඒගොල්ලෝ රටවල් වල පවා ගිහිල්ලා ට්‍රේනින්ග් කරලා අරන් ඇවිල්ලා ලංකාවේ ට්‍රේනින්ග් කණ්ඩායමක් හැටියට කරවන කණ්ඩායමක් හැටියට දාලා කරවල තියෙනවා ලංකාවේ දැන් 70 ගණන් වල ඉඳලා. අද මොකද කියන්නේ? කියන හාමුදුරුවනේ මම ඇවිදිනකොට මගේ ඇඟෙන් ගිනි දැල් මතුවෙනවා මට දැනෙනවා. මම රෑට දෙතුන් වතාවක් හීනෙන් බය වෙලා ඇහැරෙනවා. මම ඇතුලෙන් පිච්චෙනවා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයි දෙන්නම වඳයි. ඒගොල්ලන්ට ළමයි නෑ. හිතනවද ඔය උපාසකම්ම කොහේ ගිහින් අතර දෙනවා කියලා? දරුවන් විනාශ කරපු මිනී මරපු පාපයට අවීචි මහ නරකයේ උපදිනවා. ඒ අපාය ලක්ෂණ ඇවිදගෙන යද්දී එයාගේ ජීවිතෙන් ප්‍රකට වෙනවා. දැන් හැම තැනම ගිහිල්ලා දම්පින්කම් කරනවා, හාමුදුරුවන්ට වඳිනවා, මේව කරනවා, බණ අහනවා, යෝ කරනවා. ඒත් අර ගිනි දැල් ලිවන්න ලේසි නෑ. මොකද ඒ තරම් පාප කර්මයක් කළේ. ගොඩාක් අය එහෙමයි. ඒ ආගම් වලින් හරි නිසි උපදේශ නැති වෙච්ච ගමන් පව කියලා දන්නේ නැතුව පව කරනවා. කරාට පස්සේ මොකද වෙන්නේ? ඒක විඳිනවා. මේ කියන බණ මේ කාටවත් දොස් කියන්න කියන බණ නෙවෙයි. මේ ධර්මය මේ කියන්නේ. මේක මගේ අප්පච්චි කළත් අප්පච්චිටත් එහෙමයි. මංගල මටත් එහෙමයි. මගේ අම්මා තාත්තා කරත් ඒක එහෙමයි. මෙතන ඉන්න 10 කෙනෙක් කළත් ඒක එහෙමයි. මිනිස්සු දැවුවොත් ඔබත් දැවෙනවා. මිනිස්සු නිවුවොත් ඔබත් නිවෙනවා. ඉතින් මේක හංගන්න ඕනේ නෑනේ. ආධාරයක් දෙනවා, ඒ උපකාරයක් දෙනවා, ඒ මගේ දායකයයි, ඒ ගමේ ලොක්කය කියලා ධර්මයේ හංගන්න ඕනේ. ධර්මයේ හිමයි. සාධාරණ යමක්ද ඔබ වපුරන්නේ, ඒ දේ තමයි ඔබට භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපිට වෛරයෙන් කියපේවද? නෑ, අපිට ආදරේ නිසාම කියන දේවල්. ඔබට තරහින් කියන දේවල්ද? ඔබට ආදරේ නිසාම කියන දේවල්. ඒකයි ස්වභාවය. ඒ தත්ත්වය තේරුම් කරගන්න ඕන. චේතනාව පදනම් වුණොත් එහෙම දෙයක් වෙනවා. ඒකයි වැදගත්. නිසා ධර්මය ධම්මකාමී භාවය කියලා කියන්නේ ධර්මය අනුභව කරන්. ඒක හොඳට කන්න ඕන ජීර්ණේ වෙන්න. ඒවා ඒ ධර්මකාරණේ හොඳට හපා ගෑවහම ජීර්ණේ වෙනවා. ඒ ජීර්ණේ වීමෙන් ගතසිත නිවෙනවා. දැන් ඖෂධයක් උනත් නේද කන්න ඕන බොන්න ඕන නේද? දෙවහම තමයි ජීර්ණේ වෙනවා. ජීර්ණේ වීමෙන් තමන්ගේ ජීවිතේ නිවෙනවා. දෙවිදෙවි හිටියොත් මේ ලක්ෂණය මොකද්ද? අපාය ලක්ෂණය. නිවිනිවි හිටියොත් ඒකේ ලක්ෂණය මොකද්ද? ඒ තමයි නිවීමේ ලක්ෂණය, සුගතියේ ලක්ෂණය. කෙනෙක්ව තමන්ම දිව්‍ය ලෝකෙට යනවද අපායට යනවද කියලා තමන් හිත දිහා බලලා තමන්ටම කියන්න පුළුවන්. සාත්‍රකාරයෝ ඕනේ. තමන්ගේ හිත ගිනි ගන්නවද දැවෙනවද? එයා අපායට යනවමයි. තමන්ගේ හිත නිවිලද සුන්දරද ලස්සනද? එයා සුගතියට යනවමයි. එයා මොනතරම් සතුටෙන් ජීවත් වෙනවද? ඒ කියන්නේ එයා ළඟ හොඳ ආගමක් පිළිවෙතක් තියෙනවා. එයා යම්තරම් මොනතරම් දුකින් සෝකයෙන් ජීවත් වෙනවද? එයාට කිසිම ආගමක් පිළිවෙතක් නැහැ. තියෙන පාප ධර්ම තමයි. ඒකයි මීටරේ වාහනයක්ක් තියෙනවනේ ඔය ඉස්සර මීටර් සෙට් එකක් ඔයගේ තෙල් බැටරි හීට් එක වෙන්නන්න. ඉතින් අපි ළඟත් මීටර් තියෙනවා නේ? අපි ළඟත් මීටර් තියෙනවා. ඒ මීටර් වලින් බලන්න. ඒක එහෙමයි. ඒ නිසා ධර්මකාමී වෙන්න, අධර්මකාමී බවෙන් නිදහස් වෙන්න, ඒක තමයි ඔබට පෙන්වන්න පුළුවන් නිදානේ. බුදුහාමුදුරුවෝ කියවනේ නේද? ඥානවන්තයර මේ සද්ධර්මය කියන කෙනාව දකින්නේ නිදානයක් පෙන්වන කෙනෙක් හැටියට. අපි ළඟ ඒ දෝෂ තියෙනවා තමයි. ඒත් මේ හාමුදුරුවෝ පෙන්වන්නේ අපිට ඒ දෝෂේ නිවැරදි කරගන්න, ඒ නිදානයක් ඇති කරගන්න. ඒකයි වැදගත්. අපේ මාත්‍යාන ප්‍රශ්නය තමයි ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමෙන් එහෙම නැත්නම් ඒ භාවිතා කිරීමෙන් කොහොමද නිවන් මඟ පාදගන්නේ, අවබෝධ කරගන්නේ, පිළිපදින්නේ කියලා. බුදුඥානන වහන්සේ මෙන්න මේ ගාථාව කියන යංකෝ බික්ක දුක්ඛං තත්‍රතේ චන්தோ පහතබ්බෝති. ඈ යංකෝ බික්ක අනිච්ඡං තත්‍රතේ චන්தோ පහතබ්බෝති. යංකෝ බික්ක අනාත්තා සතරසේ චන්දු පහතබ්බෝති කියලා ලස්සනට වචනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තියෙනවා. අපි අය කරන්නේ නැති දේ මේ. නිකං අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා නිකං ඉන්නෝනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන යමක් අනිත්‍යද ඒක අතහරින්න. ඒකට තියෙන ඡන්දය තත්‍රත්‍රේ ඡන්දු නැවත නැවත නැවත තත්‍ර කියන්නේ නැවත නැවත. ඡන්දු කියන්නේ ඇලෙනෝ කැමැත්ත. ඡන්දු පහතබ්බෝති පහාණය කරන්න, දුරු කරන්න. අනිත්‍ය නම් නොයලෙන්න. දුක නම් ඒකට නොයලෙන්න. අනාත්ම නම් නොයලෙන්න. නමුත් ජනප්‍රිය අපේ භාවනා හාමුදුරු ටික කියන්නේ මොකද? අනිත්‍ය දුක්ඛ අනාත්මේ ඇලෙන්න. මේක අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ඇලෙන්න කියනවා. ඒතරම් නිදාසෙන්නේ. අයියෝ මේක දුකයි දුකයි ගඳයි ගඳයි. ඒකට ඇලෙනවනේ. දුකින් ඇලෙනවා. අයියෝ මේක අනාත්මයි කියලා. ඒතකොට නිදාසෙන්නේ නැහනේ. යමක් අනිත්‍යද ඒකට තියෙන ඡන්දයෙන් කැමැත්තෙන් අයින් වෙන්න. යමක් දුකද ඒකෙන් අයින් වෙන්න. ඒක හස් කරන්න. අපි හිතමුකෝ මදුරෙක් මෙතන කනවා. දුකයිනේ. අපි මදුරු එලවන එකනේ කරන්නේ. කට්ටක් කකුලේ ඇඟිලා දුකයි. මොකද කරන්නේ? කට ගලම අයින් කරනවා. යමක් දුකද ඒක අයින් කරන්න, යමක් අනිත්‍යද ඒක අයින් කරන්න, යමක් අනාත්මද ඒක අයින් කරන්න වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. මේක වරද්දගෙන කරන එකනේ වැරද්ද. සම්බුද්ධ මූලික දේශනාව අටුවාවන් යම් යම් වලින් විකෘති කරපු එක තමයි මේ හානිය. දැන් ඔබ හිතනවාද අනිත්‍යයි කියන එක අපි ඇලෙන්න ඕන කියලා? නෑ, අපි ඒකෙන් නිදහස් වෙන්න ඕන. දුකයි කියන එක ඇලුනහම හරියනවා කියලා හිතනවාද? නෑ, අපි දුකෙන් නිදහස් වෙන්න ඕන. අනාත්මයි කියන එක ඇලෙන්න ඕනද? නෑ, අපි නිදහස් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි නিত্য මංගල පරම සුන්දර අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නේ. මාතේ කල්පනා කරන්න, ඔය ඇලීලා දුක් විඳිනවා නම් දුක් විඳින්නේ අනිත්‍ය දේකනේ. මොකදද අනිත්‍ය දේක ඇලෙන්නේ? දුක් දේකනේ. මොකදද මේ දුක් දේ නැවත නැවත ඇලෙන්නේ? අනාත්ම දේකනේ. ඇයි ඒ අනාත්ම දේ නැවත නැවත ඇලෙන්නේ? ඔබට කරන්න තියෙන්නේ යමක් අනිත්‍යද ඒකේ නැවත නැවත ඇලෙන එක වළකින්න. යමක් දුකද ඒකේ නැවත නැවත ඇලෙන එකෙන් හිත ගලව ගන්න. යමක් අනාත්මද ඒක නැවත නැවතකින් ගලව ගන්න. යම් කිසි මොහොතකදී සම්පූර්ණයෙන් ඔබේ සිත මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ලක්ෂණ වලට ගොදුරවන්නා වූ යම් සියලුම ධර්මතාවන් වලින් ඔබ ගැලවුණාද, අන්න එතන තමයි සැබෑ ලෙසම ඔබ කිසිවක්ම නිත්‍ය කර නොගන්නා වූ අවස්ථාවේ ජීවත් වෙන්නේ. එතකොට සැබෑ අනිත්‍ය තුළට පදනමක් ඇති වෙනවා. සැබෑ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවකට පිළිපන්නා වෙනවා. සැබෑ ආත්ම හා අනාත්ම දර්ශනය දුරු කළා වූ අකාලික. දැන් අනාත්මයි කියන එක අතහැරලා මේ ආත්මයි කියන එකට එන්න කියනවා නෙමෙයි. ඈ දුකයි කියන එක අතහැරලා සපයි කියන එකට එන්න කියනවා නෙමෙයි. අනිත්‍යයි කියන එක අතහැරලා නිට්‍යයට එන්න කියන එක නෙමෙයි. තේරුණානේ? ඈ සබ්බ සංඛාර සමතු සියලු සංස්කාරකයන්ගේ නිදහස් වීම. ඊටාම සාන්ත ඊටාම ලස්සන ධර්මයක් ඒක. ඈ සියලු සංස්කාරකයන්ගේ සමතු ස්ථානයට අපේ මනස අපි ගෙනෙනවා. අපේ ඥානය අපි ගෙනෙනවා. අපේ ඉන්ද්‍රියන්හි පිහිටවන සංස්කාරක ලෝකයේ නෙමෙයි මේ අසංකාරික ලෝකයේ පිහිටන. කොහොමද අසංකාරික ලෝකය? අසංකාරික ලෝකය මේ පෙරදැනුමින් බලන්න බෑ. පුජ්‍යල දැනුමින් බලන්න බෑ. පුජ්‍යල ඥානයෙන් බෑ. පුජ්‍යලත්වයේ අභිභව, ඉන්ද්‍රියන් අභිභව, ඉන්ද්‍රිය සාපේක්ෂිත වින්දනයන් අභිභව, ඉන්ද්‍රිය ස්පර්ශයෙන් තොරව අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ කියන ක්‍රමවේදයට පටිච්ච සමුප්පාදේ නිරෝධ කරගෙන ඉන්න ඕන. දැන් මේව හපල කන්න ඕන. හොඳට ජීර්ණේ වෙන්න ඕන. ජීර්ණේ වීමෙන් ප්‍රඥාව වැඩෙන්න ඕනේ. ප්‍රඥාව වැඩිමින් යදා පඤ්ඤාය පස්සති කියන ප්‍රඥා දර්ශනය ඇති වෙන්න ඕන. මේක ඉතින් කඩා ගන්න බැරි වෙනකොට, අවබෝධ කර ගන්න බැරි වෙනකොට මට වෛර කරන එකේ තේරුමක් නැහැ කිසි කෙනෙක්. තම තමන් ටොක්කක් යන ගන්න. මේ පාන්දර නැගිටලා ටින්ගාලා ටොක්කක් යන ගන්න. ඔබ පහ පල් මෝඩේ. මේ ධර්මයේ තාම අවබෝධ කර ගන්න බැරි වුණා නේද කියලා. එන ටික දවසක් යනකොට නිකන් අංගොඩ යන්න යන්න වුණොත් එහෙම පිස්සු වැටලා ඒක මට කරන් දෙන්නේ නැහැ. මට ටොක්කක් යන ගන්න එච්චර හානියක් නැවෙන විදියට මම නම් ලොකු හානියක් වෙන විදියටත් මට ලොකු යනගෙන තියෙනවා. අපි හාමුදුරු කෙනෙක් මට කියලා දුන්නේ. ඉතින් ඔබට මේ සත්‍යය තාම අවබෝධ නැහැ නේද කියලා මට ටොක්කක් යන ගන්න. මේක ඉතින් පොතේ තියෙන ඒවා නෙමෙයි. මේ අපි හදාගන්නේ නේවා. අන ගන්න කිව්වා. එතකොට පාඩමක් ඉගෙන ගන්න ඉතින් කාලයක් ගිහිල්ලා මම ඔළුව දිහා බලනකොට මේ ලොකු ලොකු ගෙඩි ගෙඩි මෙහෙම තියෙන තැන් තැන් අර. අයියා මම දැන් උදේට ඔක්කක් අයින්නේ. කාදද? මම මට. මම මට ඔක්කක් ඉගෙන ගන්නවා. ඔයගොල්ලෝ අනගෙන තියෙනවද එහෙම ජීවිතේ? නෑනේ අපේ මාතෘ ඔක්කක් ගන්න නෑ ගිහිල්ලා හිතේ ඕවම අමාරුණා අඩියක් ගන්නවා. අනියක් ගන්න නෝන්ලා මාරුණා රන් දෙපැයි බලනවා. දැන් හොඳටම හිත නරක් වුණා නම් රන් දෙපැයි බලගෙන ඉතියව කාරියද? ඈ මන් නම් දන්නේ තියෙන එක එක දෙපැය වල ටිකක් මෙනාලි ගහවල වල දාගෙන එක එක කියව බලනවා. ඈ ඒ බොහොම සමාධිගත වෙලා ඒ බලන කාරණයක් එක ගොඩක් අය මම දන්නවා. මේ අත් දෙක කියන වචන වලින් මට තේරෙනවා මේ ගොඩාක් දේවල් ගොනු කරගන්න සම්පින්ඩණය කරගන්න බැරි කෙනෙකුට මේ නිවන් දකින්න තියෙන සරල ක්‍රමවේදය මොකක්ද කියන එක තමයි මේ අහන්නේ. මාත්‍යාන්නේ ඒ කාරණේ. ඒ සරල ක්‍රමවේදයක් කියලා කිව්වහම එහෙමත් ක්‍රමවේද බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. නිවන් දැක්ක අය කොහෙද වැඩ ඉන්නේ කියලා දවසක් අහනවා බුදුරජාණන් වහන්සේගේ. එහෙම නැත්නම් පිරිනුවම් පෑවට පස්සේ රහතන් වහන්සේ කොහෙද කියලා අහනවා. එහෙම නැත්නම් නිවන් දැක්ක කෙනා කොහෙද වැඩ ඉන්නේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ ලස්සනම උත්තරයක් දෙනවා. ඒ කාලේ ආලෝකයට භාවිතා කරේ මේ විදුලි පහන් නෙමේ, පොල්තෙල් පහන නේ. පොල්තෙල් පහන තමයි භාවිතා කරේ, පන්දන් තමයි භාවිතා කරේ. බුදුරජාණන් වහන්සේගේ ළඟම පත්තු කරලා තිබුණු පහන අතිනිවන. නිවලහන ඒ දැල්ල කොහෙද පිහිටියේ කියලා. බලන්න ඔබත් ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මහත්යත් බලන්න. අතිනිවව පහනේ දැල්ල කොහෙද පිහිටියේ කියලා පොඩ්ඩක් හොයන්න. උපකල්පනය කරන්න නැතුව නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්න බලන්න. කෙනෙක් නම් හිතන්න පුළුවන්. ඉතින් ඔය පිටිය අපිට මොකද? අපිට පස්සේ යන්නේ නැහැ නේ. දාර්ශනිකයා කියන්නේ එහෙම නෙමෙයි. එයා කල්පනා කරනවා. දැන් අපේ මිනිස්සු දියුල් ගෙඩි වැටෙන ඕන තරම් දැක්කා. හිතුවද ගුරුත්වාකර්ෂණ බලයක් ගැන මොකක් හරි? නැහැ. මොකද එක මිනිස්සෙක් මේ අපල් ගෙඩියක් වැටෙනවා බලන්නේ මේ මිනිස්සු කල්පනා කළා කොහොමද මේ ගෙඩිය ඩොග් ගල එක පාට ඇදිලා වැටුනේ. පොළොවේ ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා මේ ශරීර පව ඇදගෙන හොඳට තියාගන්න. ඒක නැත්නම් අපි උඩ පාවෙන්නේ නැත්තේ ඒකයි. දැන් අභ්‍යවකාශයට ගියම පාවෙනවා. නේ? හේලටම ගුවන් යානා ගත්තාම පොඩ්ඩක් තේරෙනවා හරියට ඇඟේ ටින්ගක් මේ මේක අඩු වෙනවා කියලා. ඒකයි සරෝපේ. පහන් දැල්ල කොහෙද පිහිටියේ? ආන්නේ හේ පිහිටලා උපත් ඉන්න. කොහෙද ඔබ එහි පිහිටන්න? ඔබ මනසෙන්, සිතෙන්, ජීවිතෙන් එහි පිහිටා ජීවත් වෙන්න. ඒ පුරුදු කරන්න. හ? දැල්ල කොහෙද පිහිටියේ? එහි පිහිටා ජීවත් වෙන්න. ඥානය එහි පිහිටවන්න. බලන්න ඔබට දැනෙන දේ ඊට පස්සේ ඒක ප්‍රායෝගිකව මෙහෙවල බලන්න ඔබට දැනෙන දේ. මොකද්ද ඔබ තුල ඇති වෙන වෙනස? ඔක්කොම ධර්ම අවබෝධය පිණිස උපකාරක වෙන්නේ මිනිස්සුන්ට හිතන්න උපකාර. මේක උත්තරයක් නෙමෙයි. ධර්ම අවබෝධය කියන්නේ උත්තරයක් නෙමෙයි, ඉලක්කමක් නෙමෙයි. උත්තරයක් නෙමෙයි, ලක්කමක් නෙමෙයි. ඔව්, එහි පිහිටන්න, නිතරම එහි පිහිටන්න. දැල්ල කොහෙද පිහිටා තියෙන්නේ? එහි පිහිටන්න. එතකොට සංඥා නිරෝධද නැද්ද කියලා බලන්න. සංකාර නිරෝධද නැද්දද බලන්න. වේදනා නිරෝධද නැද්ද බලන්න. දැල්ල පිහිටිය තැන පහන නිවුවා. දැල්ල එතනින් තිරෙන් ඉගිලුණා. නේ? ගැලුණානේ. ගැලුණාට පස්සේ ඒක කොයි බහරි තැනක නතර වෙන්න ඕන. ඒ නතර වුණු තැන තමයි පිහිටන්නේ. ඒක ඕගෙන ගැඹුරින් කල්පනා කරපේ මානව කේවල නිවන් දැක්කනේ. මම යටින් ඉඳගෙන කවුරු හරි කෙනෙක් යංගිසි මගේ දෑත උසින් මේ උඩට උස්සලා තල්ලු කරනවා. තල්ලු කළාට පස්සේ එයා එතනින් උඩට නගින්න මොකද කරන්න ඕන? එතන ඉඳලා ඉහළට තියෙන දෙයක් එයා අල්ල ගන්න ඕන. මට පුළුවන් දෙකනේ මම මේ තල්ලු කරන්නේ. දැන් මං ඉහළ හිටියට මං ආයි පහළට ඇවිල්ලා මේ වචනය නැමැති පොළවේ පිහිටලා මං කට්ටියව මේ ඔසවලා උඩට දානවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ මේ ජීවිත ආරක්ෂක කණ්ඩායමක් ඉන්නවා. එහෙම නැත්නම් ගිනි නිවන හමුදාවක් වගේ ඉන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ගින්නේ දැවෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන දිහාවක ඉඳලා නලා ගහගෙන හූස් ගාලා ඇවිල්ලා ඒ ඇඳුම් ඇඳගෙන ගැජට් මේ ජැකට් එක දාගෙන එක එක දේවල් අරගෙන ගින්නට පනිනවා ඒගොල්ලෝ. අර ගිනි ජාලාවේ දැවෙන මිනිස්සු ඉන්න තැනට ඒගොල්ලෝ පනිනවා මැදට. පැනලා අස්සවල් වල සිංගල හැමේ ගිහිල්ලා එක එක මිනිස්සයව ගින්නෙන් එළියට දානවා. එහෙම නැත්නම් ප්‍රපාතයන් වල වලවල් වල ඉන්න ඒ අය වලවල් වලින් මතු කරලා අරගෙන මිනිස්සු එක එක උඩට දානවා. එතකොට එයාට ශක්ති ප්‍රමාණයෙන් එයා උඩට දැම්මහම අර මිනිස්සයා දක්ෂ වෙන්න ඕන නේ. එතන ඉඳලා ටිකක් අල්ලගෙන උඩට යන්න දක්ෂ වෙන්න ඕන. මහන්සි වෙන්න ඕන. කල්පනා කරන්න උත්සාහ කරන්න ඕන. ඒ උත්සාහ කරන තැන පොඩ පොඩ හරි වැඩෙනවා. වයසටම ගියාම මම කියන්නේ ඒකයි. මේක තරුණ කාලේ දකින්න කියලා තේරුම් ගන්න. ඒක කල්පනා ශක්තිය අඩු වෙනවා. තේරෙනානේ? තරුණෙක් පැයකින් යන ගමන ගොඩක් වයසට ගියාම පැය දෙකකින් යන්න වෙනවා. හතරකින් පහකින් යන්න වෙනවා. ඒ නිසා වයසට ගියපු කෙනෙක් දෙගුණයක් මහන්සි වෙන්න සිද්ධ වෙයි. ස්නායු ක්‍රියාකාරීත්වය නබල දුබල වෙන්න වෙන්න ගමන හැමින් වෙනවා. ඒකයි වැඩේ. වයසට යන්න එපා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ කාලේ තනිකර මේ කාය බලය ශක්තිය තියෙන කට්ටිය තමයි මේ නිවන් මඟ කියන එක දැක්කේ. එහෙම නැත්නම් ඉතින් අර රෙද්දක් පොරවගෙන කණුවකට හේත්තු වෙලා එන එක ඒක තමයි වැඩේ කරන්න වෙන්නේ. එනිසා අපි කොහොම හරි හිතන්නේ අර සරල ක්‍රියාකාරකම් අපි දෙන්න පුළුවන් ඒව ගැනත් හිතන්න. දැන් බලන්න ඒක සරලයි කියලා අහක දාන්න ඕනේ ඔන්න ඔකනේ වැඩි. දැන් චූලපන්තකට දීපු කර්මස්ථානේ ඔය ඇත්ත එක්කෙනෙකුට හරි දුන්නොත් ඇත්තටම ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා කරයිද? කරන එකක් නෑ. මේ මොකද්ද? මේක භාවනාවක්ද කියලා හයි. මොකද්ද? රෙදි කෑල්ලක් අතින් අරගෙන පිරිසුදු වේවා කියලා මැද මැද ඉන්න අපේ මාත්‍යත් ඒ වැඩේ කරන්න සතියක් දෙකක් බලන්න. නිකන් නෙමෙයි කිව්වේ, වැල්ලේ දන ගහගෙන යව්ව ගිනි යව්ව පායන මොහොතක මේ අව්ව සරවෙන්න මෙයාගේ වීරිය වැඩි වෙනවා. එයිමකෝ මේ ගැලවෙන්නේ නැහැ. එන්නෙන්න සරවෙන්න යදන එක්තරා විදිහක දඬුවමක් වගේ. ඈ වැල්ලේ දන ගහගෙන එහෙන් වැලි කකුලට හිටලා එහෙන් පිච්චෙන වැල්ල අනිත් පැත්තෙන් රත් වෙනවා. ඉන්දියාව ඉර නගිනවා කියන්නේ ශ්‍රී ලංකාවේ වගේ නෙමෙයි. ඈ එදත් එහෙමයි. දැඩි රස්නේ කාලවල ඇවිල්ලා තියෙනවා නේද? නියං කාලවල ඇවිල්ලා තියෙනවා. හ්ම්? හිතන්න පිරිසුදු වේවා පිරිසුදු වේවා. හ්ම්? හිතන්න. මම අහන්නේ ලංකාවේ බෞද්ධයෙක් ඕක නිකන් හරි කළාද කියලා. මම කළානේ. මට නිකන් හිතලා මමත් හිතුව රසුදුරෙදි කැලලක් ගේන්න ඕන කියලා. මම කාලයක් ඇත්තටම කළා. මගේ මානස තුල ඇති කරගත්ත වෙනස ඒකෙන් මම අවබෝධ වුණේ නැවෙන්න පුළුවන්. නමුත් එතනින් මම ලොකු ශක්තියක් ගත්තා. ඒ ප්‍රායෝගිකව ලබන දේ කිසිසේත්ම දැනුමින් ලබන්නට බෑ. දැන් පීනනවා කියන එක, ජලයට බහලා පීනනවා කියන එක ගොඩ ඉඳන් දෙයියනේ ඉගෙන ගන්න බෑ. දෙයියනේ කියලා කිව්වේ දෙයිය කියන නිසා නෙවෙයි, සාමාන්‍ය වහර නිසා. නැත්තම් ගැටි කියන දෙයියනේ කියලා කියන්නේ දෙයිය කියන නිසාලු. ඒ නිසා මේ මොකද කරන්නේ? එහෙම කරන්න බෑ. ඒ නිසා මේක අනිවාර්යෙන් මනස ප්‍රායෝගික தත්ත්වයේ මෙහෙවීම තුලින්ම අවබෝධ වෙන කෙනෙක්. ගාතාවක් මතක තියාගන්න බැරි වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ ගාතාව අවබෝධ කරගන්න බැරි වුණා. ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වුණා. ඒකයි ඒකේ යථාර්ථය. ප්‍රත්‍යක්ෂ නොවුණා කියලා කියන්නේ ගාතාව ධර්මයේ එයාව සලකන්නේ ඒ ගාතාව දන්නේ නැති කෙනෙක් හැටියට. ඒක අවබෝධය නැති කෙනෙක් හැටියට අවබෝධයි. මොනවද බුදුරජාණන් වහන්සේ එයා තුළ දැක් අඩුපාඩුකම්? මෙයා තුළ දැක් අඩුපාඩුකම් තමයි වීරිය අඩුපාඩුකම. හ්ම්? වීරිය අඩුපාඩුකම දැක්ක. වීරිය ඇති වෙන්න අවුවේ දනගස්සලා තිබ්බා. ඈ ඊළඟට මෙයා මනස පිරිසුදු කරන්න කියන තැනින් උත්සාහ කරන වෙන්නේ අපිරිසුදු වෙන තැන. දැන් පන්සලට යන්නේ පින් සිද්ධ කරගන්න. සමහරලාට සභාපතිලා ලේකම්ල වෙලා ගිහිල්ලා පින් සිද්ධ කරගන්න ගිහිල්ලා මොකද එතනින්ද කරන්නේ ඊළඟට? පව් සිද්ධ වෙනවා. දන්නේම නැතුව ලෝභය, ద్వේෂය, මෝහය අවසානේ හාමුදුරන්ට නඩු දාලා තමයි පස්ස බලන්නේ. ඈ? චෝදනාව කරලා තමයි පස්ස බලන්නේ. එහෙම නැත්තම් සභාපතිගමට පොර කාලා, ලේකම්ගමට පොර කාලා කලකිරিলা එහෙම නැත්නම් පන්සලට වෛර කරන පුජ්‍යලයක් නිර්මාණය වෙලා තමයි පස්සම ලන්නේ. අපිටත් ඉතින් හරි විවිධ දර්ශන නැහනේ. ඈ ඔය නැට්ටුකාරයෝ නටවනෝ, අලිගෙනල්ල බාර දිගී යවනෝ, බෙර ගහනෝ, හූ කියනෝ ජීවත් වෙනවා. දෙයියනේ මේ රටේ මේ කාන්තාව දසලක්ෂයක් හැමදාම ගිහිල්ලා බලන් හොදනෝ. මේ රටේ ඇමතිවරු ආදරෙත් නැහැ. මේ රටේ ඉන්න මානවකයට මේ ඉන්න හාමුදුරුවරු ආදරෙත් නැති එක තමයි මේ රටේ තියෙන හේන. ඔක්කොම මිනිස්සු ආදරේ වාහනවලට, බිල්ඩින් වලට, අරවට මේවට මානවයට ආදරේ කරන්නේ. මිනිස්සයයි වැදගත්. මිනිහට ආදරේ කරන්න හයිවේස් නෙමෙයි වැදගත්. මිනිස්සයට ආදරේ කරන්න. කිසි කෙනෙක් මේ සමාජයේ ෆේල් නොවිය යුතුයි. සියලුම මිනිස්සු පාස් විය යුතුයි. සමත් විය යුතුයි. මේ සමාජය හරි දක්ෂයි නේ මිනිස්සු ෆේල් කරන්න. එක්කෙනේ ෆේල් කළා එක්කෙනේ සමත් වුණා. ආ මං තමයි පොර. මං ඒ කාලේ ඇත්තටම මේ ගමහරහ දුවන්නත් කැමති නෑ වැඩි. මොකද හේතුව? මගේ යාළුවත් එක්කමයි යන ගමන් අපි දෙන්න දුව දුව යන ගමන් කියනවා. ඔයා ඉස්සෙල්ලා යන්න. මම පස්සේ මං දෙවෙනිය වෙන්න. මොකද මං ආස නෑ මගේ යාළුවා පස්සට දාලා මං එයාව පරද්දර ගිහිල්ලා මම මොන සතුටක්ද ලබන්නේ? මං ජීවිතේ තරුණ කාලෙම ඔය මේ මල්ල පීඩා වගේ සිද්ධ වෙද්දි මම බලාගෙන ඉදි මං දකින්නේ මේ ලෝකෙ තියෙන්නේම තව මිනිස්සේ පරාජය කරලා තව මිනිස්සේ දින්න ජයග්‍රහණයක් නේ. එහෙම නැද්ද? මේ කවුරුවත් පරාජය නොකර ලබන ජයග්‍රහණයක් නැද්ද? ධනවත්කම තුල වුණා තියෙන්නේ ඒක. බලවත්කම තුල වුණා තියෙන්නේ ඒක. හැම තිස්සෙම තියෙන්නේ මිනිහට එක්කෙනෙකුට දුකක් දීලා උගේ ඇඟුඩ නැගලා තව එකෙක් සතුටු වෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා එක්කෙනෙක් පරාජය කළා තව කෙනෙක් දුකටපත් කළා තමන් ලබන සතුට ඒක මහා කාලකන්ණි සතුට. කාලකන්ණි ජයග්‍රහණය. අපරාජිත සතුට ජය පරාජය දෙකම පරාජය කිරීමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය. ජය පරාජය දෙකම පරාජය කිරීමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය. ඒ නිසා තව මිනිස්සෙක් පරාජය කළා, තව කෙනෙක් පරාජය කළා, තව කෙනෙක් ෆේල් කළා, තව කෙනෙක් සමත් වෙලා වැඩන්නේ. ගෙදර බලන්නෙත් ඒකනේ නේද? නෝනාටවත් කළා මහත්තයා දිනන්න බලනවා. මහත්තයාටවත් කළා නෝන දිනන්න බලනවා. බල බලනකොට ගමේ වටපිටාවේ ඉන්න ඔක්කොම මිනිස්සු ඒ ගෙදර ෆේල් කරනවා. ඇයි? ඒ ගෙදර පරාජිත ගෙදරක් බවට පත් කරනවා. ඒ විදිහටම ඒ ගෙදර ෆේල් වෙනවනේ. ඇයි එඳ ගාල කොටියන්නේ නැනේ? දැන් දෙන්නම සමගි වුණාන. දෙන්නම සමගියෙන් වැඩ කරලා ගේ ලස්සන වෙනවා, ගේ දියුණු වෙනවා, ගේ හැඩ වෙනවා නේ? ධර්මයේ අහනෝ කෙනෙක්ගේ රුචිකත්වයන් වලට දරු කරනවා. මහත්ය අඩියක් ගහලා එනවා, නෝන බනහලා එනවා. කොච්චර ලස්සනට වැඩි කියන්නේ නේද? නේද? එහෙම නෝනලා මෙතන ඉන්න hina යන්නේ තේ සාරලට. ඒකද ඒක? ඒක ස්වම සමගියෙන් කරනවා. මාත්‍යත් එහෙම ආවා මමත් එකේ වැඩ ටික මේව කරනවා. ඒ වැඩ එහෙමයි. නේව අනුමත කරනවා නෙමෙයි. ජය පරාජය දෙකම ඉක්මවන්න ඕන. ඒ සරල තියාකාරකම් තියෙනවා. දැන් අර තව තරුණ මේ කුමාරයෙක් ඇවිල්ලත් කියන දවසක් අපේ මහත්තයා හොඳින් අහගන්න. ඒක මම මේ වාර ගානක්ම කියලා තියෙන කෙනෙකුට මතක් වෙයි. ස්වාමීන් මම දැන් බොහෝ සඳවල් ගානක් මාව මේ බණ අහන්න මට මේක තේරෙන්නේ නැහැ. ඉතින් මට තේරෙන්නේ නැති නිසා මේක කියලා දෙන්න. මොකන්ද මේ ලොකු ධර්ම කරුණු මට සම්පින්ඩණය කරලා ගන්න බෑ. ඒක දිග වැඩි. දැන් ගොඩාක් වෙලාට තියෙන එකනේ මතක ශක්තිය හැර මේ අඩු වුණාම තියෙන ප්‍රශ්නේ. ඒක සම්පින්ඩණය කරගන්න බෑ. ඉතින් මට එච්චර දිගට සූත්‍ර හිමේ කියන්න තු මට කියන්න බැරිද ඔය නිවන කොහෙද තියෙන්නේ කියලා. සරලම කාරණේ ඇහුවා. අනම්මනම් මුකුත් කතා වෙපා. මට කෙලින්ම කියන්න ඕක කොහෙද තියෙන්නේ? එච්චර මං අහන ප්‍රශ්නේ. වැඩිම සූත්‍ර අනම්මනම් මුකුත් කියන්න එපා. බුදුරජාණන් වහන්සේත් එක වාරකින් මේක කියනවා. සතර මහා භූතයෝ යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. ආයේ එච්චරයි. අනම්මනම් සූත්‍ර මේ හැලි ගොඩක් නෑ. මොකද්ද කියන්නේ? සතර මහා භූතයෝ යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. එයාත් ඉල්ලුවේ ඒක. කෙලින් උත්තරේ දුන්නා. කෙලින් ප්‍රශ්න ඇහුවා. එයා ගියා. ගිහිල්ලා මොකද කරේ? සතර මහා භූතයෝ නැති තැනක පිහිටලා තියනවා කියලා කිව්වා. ඒ පිහිටලා තියෙච්චා. අපි මේ ඉන්නවා. එහෙම හිටියද? නෑ. එයා හෙව්ව මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? මොකද්ද මේ කිව්වේ? ඔබත් ගිහිල්ලා එහෙම හොයන්න ඔබේ ගෙදර ඔබ විවේක ස්ථානයක ඉඳගෙන හොයන්න. නෑ ඉතින් අපිට හොයන්න ටිකක් අමාරුයි. ඉතින් හාමුදුරුවෝම කියන්නකෝ උත්තරේ. ඈ දැන් ඉස්කෝලේ වුණා නම් ගුටි කනෝ ගුරුවරයෙක්ගෙන් හොඳටම ඈ ප්‍රශ්න පත්‍රය දුන්නාම නෑ ටීචර් මේක ඔයාම ලියලා දෙන්න ඉවරයි ඈ ඈ එනත ළඟ යන ගමන් අහන ටීචර් මේක උත්තරේ මොකද්ද එහෙම තියෙනවා එහෙම නැත්තම් කවුරු හරි ලවා ලියවනවා. එහෙම තියෙනවා. නැත්නම් ඉතින් කම්මැලි අය ඉන්නෝනේ. දැන් අපි එහෙම ටිකක් එහෙම ගත්තියක් තමයි ඒ කාලේ ටිකක්. දැන් නැති වුණා. පිටිපස්සෙම ඉන්නේ. දැන් අර සෞත්තුම ගන්නගෙන ඉන්නේ පිටිපස්සේ. හැබැයි සෞත්තුම ගන්නක තමයි මුළු පන්තියම බලාගෙන ඉන්නේ. ඔක්කොම පේනවා. නෑ අපි ඔය කලබල වෙන්න ඕනේ නෑ. කොහොමත් ඔක අවසානයේ ගාන හදලා තමයි යන්නේ සර්. ඈ අපි ගෝමත් ඥාන දැනගන්නවා. අර චින්දාමේ ප්‍රඥාව නැති වෙන හිතේ ශක්තිය නැති වෙන. එහෙම කියන්නේ යක හිටියා. දැන් ඉතින් අපිට පුළුවන් විදිහට අපි ඉගෙන ගත්තා. නමුත් එහෙම කට්ටියක් හිටියා ඒ පන්තියේ. මොකද හේතුව? මේ හදනවා දැන් සර් හදනවා අවසානේ හදලා යනවා. හා නිකන් අපි ඔළුව නරක කරගන්න ඕනේ නැහැ. මේ බෝල අතක් ගන්න පොඩ්ඩක් ඔක තියාගන්න ඔළුව. මේ සර් ගන්න හදලා යනවා ප්‍රශ්නයක් නැහැ. එහෙම නම් මොකද වෙන්නේ? හ්ම්? ඒ අය ෆේල් වෙනවා. කොහොමාරි කලුලෑල්ල හදන ගාන හදාගන්න බැරුණත් අපි ජීවිත ගාන කොහොමාරි හදාගත්තා. දැන් මිනිස්සෙගේ අධ්‍යාපන මේ කාලය කියන එක උපදින්නේ එක එක සමයන්වලදී. සමහරවිට කුඩා කාලේ හොඳට ඉගෙන ගන්න කෙනා තරුණ කාලේදී පහළට වැටෙනවා. ඒක තරුණ කාලේ කුඩා කාලේ මුකුත් ඉගෙන ගන්න වැඩි කල්පනාවක් නැතිගෙන මෙන්න තරුණ කාලේ වෙනකොට පුදුම විදියට ඉගෙන ගන්නවා. තංගු සමහර අය කුඩා කාලේදී තාම ආගමික ලැදියාවක් තිබුණොත් මෙන්න තරුණ වෙනකොට ආගමික ලැදියාවෙන් බැහැර වෙලා. සමහර අය කුඩා කාලේ කිසිම ආගමික ලැදියාවක් නැති අය මෙන්න තරුණ කාලේදී මහාන වෙන්න යනවා, භාවනා කරන්න යනවනේ. ආන්න එහෙම හිටේන. දැන් මුළු ජීවිත කාලෙම මෙන්න මේ හොඳට ගිහිල්ලා මේ විස්රාම ගියාට පස්සේ මිනිහ නරක වෙනවා. එහෙමයි ඉන්නවා. ඔව්, හරි හරි පස්සේ වෙනවා. ඊට පස්සේ එක්කෝ විස්රාම ගියපු ගමන් අර ඔක්කොම අතහැරලා දාලා සායනස මම ඉස්සර සමාජියත් එක්ක ඉන්නේ සුරාව සූඩුව සිගරට් එක මම පාවිච්චි කරා. දැන් ඒ මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. දැන් මම මස් මාංශ කන්නේ නැහැ, හල්මැස් එක්කත් කන්නේ නැහැ, මුකුත් නැහැ. දැන් මම හොඳ ජීවිතයක් ගත කරනවා. එහෙම වෙනවා. ඉතින් එක එක කාලයන්වලදී යාගේ අධ්‍යාපන කුසලතා නැගින්නේ. ඉතින් ඒ තුල තමන්ගේ ගාන තමන් හදාගන්න. මොකද්ද ගාන? කොහේද සතර මහ භූතය නොපිහිටා තියෙන පවතින තැන? එහි තමයි නිවන තියෙන්නේ. මම එහි තමයි ආ යුත්තේ. දැන් ඔබ කවුරුත් කියන දේ තමයි මට ඒක තේරෙන්නේ නෑනේ. තේරෙනවා නම් මං කියනවය මේක. මට ඒක තේරෙන්නේ නෑනේ. ඒක නිසා තමයි ගම්බීරෝ අයන් දම්මෝ. තේරෙනවා නම් මේක ගම්බීරයි කියන වචනයක් පාවිච්චි කරනවද? නෑනේ. මේක තේරෙන්නේ නැති නිසා විමසිය යුතු, පරේෂණය කළ යුතු කාරණයක් නිසානේ ගම්බීරෝ කියලා මේකට කියන්නේ. ඉතින් ඔබ ඕක හොයන්න. දැන් එකපාරට බලුවා තේරෙන්නේ නැහනේ. ඉතින් තේරෙන්නේ නැති නිසා තමයි තේරුම් ගන්න ඔබ උත්සාහ කරන්න ඕන. දැන් ඔබේ තියෙන ගිහිල්ලා මේ සල්ලි ලාච්චු ඇරලා බලයි. බලුවට පස්සේ කිය වාහනයක් ගන්න බෑනේ මේකෙන්. අල්ල බැලුවා. ගෙයක් ගන්න බෑනේ මේකෙන්. අල්ල බැලුවා. මාලයක් ගන්න බෑනේ මේකෙන්. ඊළඟට බැලුවා අද මා සතියේට බඩු ගේන්නත් බෑනේ මේකෙන්. කියලා ඔබ නිකන් ඉන්නවද? නෑ, ඔබ බලන මේකට ආයේ අවශ්‍ය කරන අවශ්‍යතාවයට ශක්තියින් ටික එකතු කරනවා. ඒ වගේම මේකට අවශ්‍ය කරන ශක්තියින් ඔබ එකතු කරන්න ඕන. ඔබේ තියෙන බුද්ධි ප්‍රමාණයෙන් මේක කරන්න බෑනේ කියලා අහකට යන්න එපා. ඒ වුණ බඩගින්නින් ඉන්නේ. අරකට අවශ්‍ය කරන ශක්තියින් ටික එකතු කරගන්න. අනිත් සියලුම ධර්ම කරුණුත් එක්ක ගලපන්න. මේ කරුණ තුළ පොඩ්ඩක් පරිශ්‍රණය කරන්න. ඒ තුළ ඔබ හැමතිස්සෙම වර්ධනය වෙන්නේ චින්තාමය ප්‍රඥාවෙන්. ධර්මයේ පුළුවන් තරම් අහන්න. ගොඩාක් මේ ධර්ම අවබෝධයපත් වෙච්ච නිවීමක් ඇති කරගත්ත දෙස් විදෙස් සියලුම දෙනාගේ රහස තමයි ධර්මයේ ඇසීම. ධර්මයේ ඇසීම තරම් ශ්‍රේෂ්ඨ කරුණක් තවනක් නැහැ. ධර්මයේ විමසීම තරම් ධර්මයේ ඇසීමලත් වඩා ඉස්සරහින් යන්න ඕන විමසීමේ ගුණය තියෙන. ඒ තරම් ශ්‍රේෂ්ඨ ගුණයක් තවත් නැහැ. යෝනිසෝ මනසිකාරයේ තරම් උපකාරක දෙයක්, නිවනට උපකාරක දෙයක් බුදුරජාණන් වහන්සේ තවත් දකින්නේ නැහැ කියනවා. හිතන්න බැරි නะ. කිසිදු කරුණක් තේරුම් ගන්න බෑ. භෞතික ලෝකයේ නිර්මාණ බිහි වුණේ සිතීමෙන්. අධ්‍යාත්මික ලෝකයේ නිදහස ජයග්‍රහණය ලබන්නේද සිතීමෙන්. හිතන්න පුරුදු වෙන්න. ඉගෙන ගන්න නෙමෙයි හිතන්න පුරුදු වෙන්න ඕන. ඒකනේ ඒබ්‍රහම් ලින්කන් මහත්තයා කිව්වේ මගේ පුතාට උගන්වන්න එපා කිව්වා. මුල් ගුරුවරයා කිව්වා මගේ පුතාට මොකුත් උගන්වන්න එපා. ඉගෙන ගන්න හැටි උගන්වන්න කිව්වා. ලංකාවේ තාම ওই ක්‍රමේ තාම කෙරෙන්නේ නැහැ. තාම උගන්නන්න මාංශය එනවා. ඇමරිකාව හදපු අඩිතාලම දාපු ජනාධිපතිවරයා. තා ප්‍රබල විශිෂ්ටයි. ලෝකේ අදත් වන්දනීය ඒකනේ. ඇමරිකාව දේවත්වයෙන් අදහන්නේ මිනිස්සයා ඒකනේ. ඒබ්‍රහම් ලින්කන් මෙතන ඉගෙන ගන්න හැටි උගන්වන්න කිව්වා. මෙන්න මේ කාරණේ හොඳටම ආර්ය මාර්ගයක් දියුණු කරන කෙනෙක් දැනගත යුතුයි. තණ්හාව කියන එක හොඳට නරකට දෙකටම බලපවත්නවා. තණ්හාව කියන එක දුරු කළ යුතුයි. අධ්‍යාත්මය තුළ තණ්හාව දුරු කළ යුතුයි. මොකද තණ්හාව කියන්නේ අපේ මේ මනසේ තියෙනවා යමකට සම්බන්ධ කිරීමේ ඇලීමේ හෝ ගැටීමේ ආශාව. ඔකට තමයි තණ්හාව කියන්නේ. ඇලීමේ හා ගැටීමේ ආශාව. එක්ක ඇලෙන්න කැමති නැත්නම් ගැටෙන්න කැමති. ඕන කෙනෙක්ගේ හවුත් ඒකයි. එක්ක මේකට කැමති එක්ක මේකට අකමැති. ඒකට කියන්නේ තණ්හාව කියලා කියන්නේ. මේ ඇලීමේ හා ගැටීමේ තියෙන ආශාව දුරු කළොත් එහෙම මෙතන මේ තමන්ගේ මේක ඔළුවේ ක්‍රියාත්මක වෙන තමන්ටම ඔක බලන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඒක දුරු කළොත් එහෙම ඒ ඔබ ඔබේ ඇස උපාදානය කරන එක නතර කරනවා. නතර කරගපු ගමන් එයා තණ්හාවකින් තොරව සංඥාවකින් තොරව විඥානයකින් තොරව කටයුතු කරනවා. ඒකට මොනම විදියේ පීඩනයක්වත් දෙන්නේ නැහැ. මනසට ඥාණයට මොනම විදියේ පීඩනයක්වත් හටගන්නේ තණ්හාව නැත්තම්. තණ්හාව දුන්නොත් ආ ශූන්‍යතාවය බලවගෙන ඉන්න ඕන. ශූන්‍යතාවය ඒකත් තණ්හාව. එතකොට යම් ටික වෙලා කියලා අරත් එක්ක එයත් කියලා සිතවිලිත් එක්ක පොර කාලා අරම මේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා ඒත් ඒ තණ්හාවේ ප්‍රශ්න හට ගන්නවා. සංවේදීතාවයල් වැඩි වෙලා ඇයි ශූන්‍යතාවය නිරුද්ධ කරන්නේ? ශූන්‍යතාවයේ තියෙන මනසට පඩාල මේ වෙනවා. අර තමන්ගේ තියෙන ප්‍රඥා විමුක්ති වෙන්න ඕන, සංඥා විමුක්ති වෙන්න ඕන, විඥාන විමුක්ති වෙන්න ඕන. මොනවද විමුක්ති වෙන්නේ නැත්තේ? විමුක්ති නොවන දෙයක් නැහැ. සංස්කාරක ලෝකේ අපි අඳුන්නන ඔක්කොම ටික විමුක්ති වෙන්න ඕන. මුළු පටිච්ච සමුප්පාදයේම විමුක්ති වෙන්න ඕන. ඈ ඒ වගේම පංච උපාදානස්කන්ධ විමුක්ති වෙන්න ඕන. අසකරණාසී විමුක්ති වෙන්න ඕන. කාලය විමුක්ති වෙන්න ඕන. මොනවද කියන්නේ මට විමුක්ති නොවෙන්නේ? මොකක්වත් නැහැ. හැම දෙම විමුක්ති වෙන්න ඕන. විමුක්ති කියන වචනේ ඉස්සරහින් මේ දෙන්නේ අසුභ දෙයක්. අසුභාර්ථයක්. සුභාර්ථයක යොදන්න ඕන. සුභාර්ථයක් කවදාවත් යොදන්න එපා. ඒ මොනවත් ඉවරයි. අසුභාර්ථ නේද ඔක්කොම ඇදලා තියෙන්නේ. දැන් තණ්හා වේවා, රූප වේවා, නිවනට රූප වේදනා සංඥා සංකාර අසුභාර්ථ. ආත්මට ඒවා තිබ්බට. මේ කතා කරන්නේ බාහිර ලෝකයේ අපේ ජීවන රටාවේ තත්ත්වයක් ගැන නෙමෙයි, අධ්‍යාත්මික දර්ශනයක් ගැන. මේ අධ්‍යාත්මික දර්ශනය තුළින් මේ ප්‍රකට කරගෙන විත ඔබට සුවතාවය දැනෙන එළියට ඇස්සරියාම ඔබ හරියට ඒ සම්මුතිය අඳුනගෙන ඒ විදිහට ක්‍රියා කරන්න. මනසින් නොනින් ඔබ ඉන්න ඕන තැන ඔබ ඉන්නේ. ඒක නේද? තණ්හායේ ජායති සෝකෝ. සෝකයට හේතුව තණ්හාව. ඇලෙන්නත් ගැටෙන්නත් දෙකම තණ්හාව බලපානවා කියලා හොඳට මතක තියාගන්න. පින් කරන්නත් පව් කරන්නත් තණ්හාව දෙකම බලපානවා. ඔබ භෞතිකව කරන පින් පව් නොකර ඉන්න එපා. පව් නොකර ඉන්න පින් කරන්න. ඒ නිසා භෞතිකව මේක වළක්වන්න කියන කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. අධ්‍යාත්මය තුල හොඳ දේවල් නරක දේවල් ඇලෙන්න එපා. දැන් හොඳ දේ ඇලෙන්න කිව්වහම හොඳ නෑනේ හාමුදුරු කිය. දැන් පන්දලේ ගාන්ටාර ගුල්න හදනවා. ඒක ඇලෙනවා. ඊට පස්සේ අරහ ගාන්ටාර ගහන්නවත් බෑනේ වෙන මිනිහෙකුට. මොකද අධ්‍යයනවල කියන මගේ ගාන්ටාර සද්දේ. ඒක නෑනේ. ඒක නෑනේ. හම්බෙන්නේ. ඒ නිසා ඒ අධ්‍යාත්මික අත්හැරීම කියන එක තියාගන්න. එතකොට කරදරයක් නෑ තමන්ගේ මනසට. ඇලීමත් තමන්ට කරදරයක් නේ. දැන් ඇලුනොත් මොකද වෙන්නේ? ඒකට තමයි කියන්නේ පිරිති වෙනවා කියන්නේ. පිරිති වෙනවා කියන්නේ. දැන් මන් දන්න එක හාමුදුරු කෙනෙක්ව වයසට ගිහිල්ලා කොහොම හරි අවසානයේ හැන්දෑවට ආහාර පාන ටික හරි මේ හදලා දුන්නු. ගෙදර කොල්ලට වැහිලා. හාමුදුරු රැටිලා ගිහිල්ලා. එතකොට අර හාමුදුරු කන්න කැමති කෑම අර මේ ඉල් තියෙනවනේ අර මේවා සම්බෝල එහෙම තියෙනනේ. අර කොල්ලත් ඒකම ඉල්ලනවලු දැන්. අර විදියටම මේ හැසිරෙන්න පටන් අරගෙන තියෙනවලු පවතිනවලු අර යගේ කෑමලු ලිස්ට් එකමලු අර හාමුදුරන්ගේ කෑම ලිස්ට් එකමලු කන්නේ. හාමුදුරන්ගේ හිත ඇලුන අවසානයේදී අනේ මේගොල්ලෝ නේද මට මතක ගන්න බඩිකින් වෙලාවක මැරෙන්නත් ඇති සමහරලාට බඩිකින් ඉන්න වෙලාවෙම ටක් ගාලා අර පොල් සම්බෝලයි කිරි හොඳයි අරක මතක් වෙනේ ඩුක් ගාලා ඒ ගෙදරම සංඥා වීටියා පිටව ගමන් ඇලුනා. ඇල්ච ගමන් අර කොල්ලට ලොකු ඇලීමක් තිබ්බා බැඳුනා. ඔය ගොඩාක් ඔය ඇසට ගිහිල්ලා මැරෙන්න යන අයට සාතු කරන අය ඉන්නව නේද? හම්බ වෙනවමයි පරිප්පු. ඇයි අල්ලගත්තානේ? අතාරින්නේ. දැන් අපි මේ පොඩි ළමෙක් ඉන්නව. අවුරුදු මේ මම දැන් 12ක 13ක පුංචි ළමෙක්. ආච්චිට සාතු කළා. දැන් ඒ ළමයට උදේ නැගිටින්න දෙන්නේ. නැගිටින්න කිව්වම බෑ මේ ආච්චි මාව අල්ලගෙන ඉන්නේ කියනවා. ඒ ආච්චි බැඳීමකුත් තියෙනවා. ඒ වගේම මේ ඉරිසියාවකුත් තියෙනවා. ඒ කාලේ ඉඳලම මේ පොඩි ළමයට දිග කොණ්ඩයක් තියෙනවා. මේ කොණ්ඩේට ඉරිසියයි. දැන් මොකද කරන්නේ? කොණ්ඩ කපනවා. ඇඳුමක් ඇඳාම ඉරිසියයි. දැන් අද ඇඳුම් කපනවා. ඒක වැඩි වෛරයකුනුත් එක්ක තරහකනුත් එක්ක මලා. ඒ වෛරය ඇති වෙලා තියෙන්නේ මෙහෙමයි. ඒ පුංචි දරුවා මේ තමන්ගේ ස්තෝපයෙන් රෝද පුටුව ගෙට ගන්න බැරි නිසා මේ පොල් පිටි දෙකක් ගෙනල්ලා දාලා රෝද පුටුව ඇතුළට ගන්න උත්සාහ කරලා තියෙනවා. ආච්චි අම්මට ඒක පාට මතක් වෙලා තියෙන්නේ මුම් මාව තාම මැරුණෙත් නැතුව මැරුණ හැටියට සලකනවා කියලා. ඒ පොල් පිටි දාලානේ අර පෙට්ටිය දල්ලු කරන්නේ වල ඇතුලේ. එලිම්ම බුෂ් කාලා ඇතුළට මෙහාට මතක් වුණේ ටක් ගාලා අර පෙට්ටිය දල්ලු ගන්න පොල් පිටි දෙක. හිතුවා මට මේ අගහුරවයක් කරේ, නින්දාවක් කරේ කියලා වෛර කළා. ඊට පහු ඉඳව මලා. මැරිච්ච ගමන් අර දරුවට දෙන්න ඕන දසවද ටික තාම දෙනවා. මේ අත්ත කතාවක් නට ඒ පත්තරවල ගියපු කතාවක්. ඒ ගෙදරට නොදුරු ගෙදරකට අපි ගියා. තාත්තත් එක්කත් අපි කතා කළා. මේ පරේෂණ වලට පාව මනෝවිද්‍යාඥයෝ ගියපු ගෙදරක්. පුදුම දෙයක්. කෙස් කඩාගෙන හිටන හිටපු ගම. කවුරුත් කපන්නේ ඇඟේ හැමතැනම කතුරෙන් කැපුවා වගේ. රෙදි කෑලි කෑලි කපනවා. ඒ ළමයට කන්න කියලා මොනවා හරි දෙයක් තිබ්බට ඒ කනවා. ඒ භූතය කොච්චර ශක්තිමත්ද කියනවත් රේඩියෝ ඔන් ඕෆ් කරනවා කිව්වහම. පිරිද්දා තියෙන රේඩියෝ එක ඕෆ් කරනවා. පිටිපැත්තෙන් පිටිපැත්තෙන් හටි ටික ගනනලා ගිනින් තිබ්බහම ගේ ඉස්සරහට එනකොට ගේ ඉස්සරහා හටි ටික. ඒ කියන්නේ පොඩි භය භූතයෙන් නෙමෙයි අර ශක්තියකුත් තියෙන භූතයෙන්. ඒ භූතේ රත තියන කට්ටඩියොත් බයයි. කට්ටඩියත් ඉවරයි. තියන්න ගියොත් එහෙනම්. ඒ සාති භයානකයි හොඳේ. ති භයානකයි හොඳේ. ති භයානකේ ජීවන தත්තේ ඉතා ප්‍රේසම් වන්න. ඉතා ප්‍රේසම් වන්න. ඉතාම ප්‍රේසම් වන්න දුර්ලභ මිනිසත් බවක් ලැබලා ඒ තරම් தත්තේ. ඒහා ඒ ආච්චි අම්ම පන්සල් ලාපු කෙනෙක් නෙමෙයි. හාමුදුරුන් බැන්නේ තට්ටියෝ කියලා. තට්ටේ ඕන්නේ කිව්වා. මේ වඩ පිටාවත් දැනක තනක අපි එක තන දුන තන වයසක කෙනෙකුට පිට කියන්නේ පළාවෙත් මෙහි මම මෙහාට එන්න කලින් මේ ප්‍රදේශෙම තනක මම ගියා. යන ගමම්ම බෑනවරුම් කියනවා නේ හාමුදුනේ ආච්චි අම්මා නම් වැඩක් නෑ ඔය වත්ත පොල් ඉඩම ආරේ මේ අල්ලගෙන හිටියා විතරයි පන්සලකට දානයක්වත් දුන්න ආච්චි අම්මගෙන එන්න නෙමෙයි කිව්වා. මම කිව්වා කමන්නේ අපි පිරිත් ටිකක් කියමුකෝ. මොකද්ද කියන්නේ? බුදු අම්මෝ මං පිච්චෙනවා. මාව ගිනි දැල් අතරට ගෙනියනෝ. මාව බේරගනියෝ. කියලා කෑ ගහනවා. දැන් ඉතින් අපි පිරිත් කියන මොනවද පේන්නේ ආච්චි අම්මා? මෙන්න ගිනි දැල් එනෝ. කියලා කියනවා. කොහෙද යන්න හදන්නේ? ගති නිමිති පහළ වෙලා. ඊට පස්සේ කියනවා මේ මම ඕකෙන් නිවෙන්න නම්, ඕක බේරෙන්න නම් මොකද කරන්න ඕන? ඊට පස්සේ මට බෙල්ලම් විල පන්සලට යන්න ඕන කියලා කකොහරි දේවාලයට හරි ගිහලා මොකක් හරි පුරුද්දක් ඇති පන්සලට ගිහලා චුට්ටක් හරි මතකය පොඩ්ඩක් හරි ආ නිවීමට සලකනවා දැන් පන්සලට යන්න ඕන කියලා. කිව දැන් යා උත්පලය ගෙනියන්නව බෑ. ඉන්ද්‍රියන් පනම නෑ. මං කෝවා පුතේ වාහනේ සීට් ටික ඔක්කොම ගලවන්න. ගලවලා මෙට්ට දාන මේ මෙට්ටෙත් එක්ක උස්සලා තියන්න. හාමුදුරුවන්ගේ විශේෂ අවසරයක් ඇතුව වාහනේ ඇතුළටම අරගෙන ඩිකිය ඇරලා පන්සල පෙන්නන්න අරයි යන්න. නිකම් මෙහෙම තියන්න බෑ. කොච්චර අමාරු වුණත් මේ වෙලාවේ වැඩේ කරන්න ගෙවුවා. වෙන පිළිසරණ නෑ. තේරුණානේ? ඒ නිසා ජීවිත කාලේ තමන්ගේ හිත හදාගත්තේ නැහැ මාන්න උද්දච්ච අවිද්‍යාවන් නිසා, ධනය නිසා, බලය නිසා, ඒවයින් ආසත්ත වෙලා මිනිස්සු ජීවත් වෙනවා. ජීවත් වෙලා ජීවිතේ හානි කරගන්නවා. හාමුදුරුවරු කී දෙනෙක් නම් පන්සල්වල පෙරේතයෝද? මම දන්න එක ස්ථානයක් තියෙනවා. පරම්පරා තුනම පෙරේතයෝ. හතරවෙනි පරම්පරාවත් එතෙන්ටම යන්නේ නැති. මොකද මේ પરම්පරාවත් එහෙම තමයි ජීවත් වෙන්නේ. පොඩි හාමුදුරුවන්ට පිරිවෙනෙන් යන්නවත් සත පහක් දෙනගෙන නෙවෙයි නම් ලොකු හාමුදුරුව ඒ தත්තට යනවා. එනිසා හිත හදා ගන්න තියෙන ධර්මය, ජීවිතේ ගොඩනගා ගන්න තියෙන ධර්මය, මේක පිටින් මේ යහපත් වෙන්න තියෙන දෙයක් නෙමෙයි. පිටින් ඔබ නීතියානුකූලව, රාජිකානුකූලව හරියට ධන සම්පත් එකතු කරන්න, කළමනාකරණය කරගන්න, දියුණු වෙන්න, තමන් භුක්ති විඳින්න යුතුයකමක් ඉෂ්ට කරන්න තියෙනවා නම්, සාධාරණ ලෙස යුතුයකමක් ඉෂ්ට කරන්න, දී උත්තර දෙන්න, නොදී උත්තරත් දෙන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට බලාපොරොත්තුවකින් තොරව දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් දෙන්න. සන්තෝෂෙන් ජීවත් වෙන්න හිත සහැල්ලු කරන්න. ඒක එකක් විශේෂයෙන් ධර්ම අවබෝධය කරගන්න ඕන. නැත්නම් ඉතින් හරම ජීවත් උනායි කියලා මදි. ඒ ධර්මයේ තුලින් ඒක පැන නගින්න ඕන. තේරුණානේ? දැන් මේ හටගන්න මා තුල හටගන්න ගුණාංග ටිකක් තියෙනවනම් මම දකින්නේ මේ ගුණාංග හැම දෙයක්ම ඒ ධර්මයේ තුලින් ඒ දේ හටගන්නේ. තේරුණානේ? දැන් මට ඇති දෙයක් නෑ. මිනිස්සු පව් කරත් මට කමන්නේ, පිංගලත් මට කමන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තමයි අපාය යන කෙනා මේ ඔකලොත් අපායට යනවමයි කියලා කියන ජීවත් වෙලා ඉද්දිම කියනවා. දේවදත්තගේ මූණටම කිව්වා දේවදත්ත අපාය යන එක වළක්වන්න බෑ කිව්වා. ඒක එහෙම තමයි. ඉතින් ලෝකෙත් අපි මෙන්න මේව කළොත්, මෙහෙම චේතනාවෙන් මේ විදිහට කටයුතු කළොත් ඒගොල්ලෝ අවීචි මහා නරකේ යනවමයි කියලා කියන්නේ නේද? ලොකු ධන තණ්හාවෙන්, ලොකු බල තණ්හාවෙන් හිටපු ගොඩාක් අයගේ ජීවිත චිරහොඳනේ. ඒව දානයට, මානයට නිවන්න අමාරුයි. ඈ පොඩි ගින්නක් නම් වතුර පණිට්ටුවක් ගහලා නිවා ගන්න පුළුවන්. ඒත් නිකම් මේ මේ අර මොනවද තෙල් සංස්ථාවට බෝම්බ ගැහුවා වගේ එකක් වුණොත් ඒක ගින්න නිවන හමුදාවට නිවන්න බෑ. ඒ නිසා ඔබේ තුල ඇති වෙන, ඒ කෙනෙක් තුල ඇති වෙන පාපය විශාල වුණොත් පන්සලට දානෙ ගිනිල්ල සාංගික දානෙන් නිවන්න බෑ. ඒක ඒව නිවන්න පුළුවන් ඒව තියෙනවා පොඩි පොඩි ගිනි. ඒව දුන්නාම දානෙ දුන්නාම ගැලවිලා ගියා. නැත් කරාම ගැලවිලා ගියා. ලොකු ඒව නිවන්න බෑ. ඒ නිසා ජීවත් වෙලා ඉද්දිම ඔබේ හිත ඔබ නිවා ගන්න, දාන වලින් නිවන්න ගින්නක් තියා ගන්න එපා. සාංගික දාන වලින් නිවා ගන්න ගින්නක් තියාගන්නම එපා. හත් දවසේ දානෙන් නිවෙන්න ගින්නක් තියාගන්න එපා. අවුරුද්දේ දානේ බලාපොරොත්තු වෙන්නම එපා. නොමරෙන ජීවිතයක් නිර්මාණය කරන්න. නොමරෙන ජීවිතයක් නිර්මාණය කරන්න. බුදුවරු මැරෙන්නේ, රහතන් වහන්සේලා මැරෙන්නේ. මොකද අමරණීය ජීවිතයක්. අප්‍රමාද කෙනා නොමී යන්තේ. අප්‍රමාද කෙනා මැරෙන්නේ, මී යන්නේ. ඒ නිසා ඔබ මී යන හැම දෙයක්ම මේ ජීවිතයේදී මත්හැරියොත් අධ්‍යාත්මය තුලින්ම කියන. එතකොට අපි මේ යම්කිසි පැටලෙන නිකම් පිස්සු වගේ වචන කියන්නේ ඇයි? ඒ පිස්සුව මොකද්ද කියලා ඔබ හිතන්න පුරුදු වෙනවා. ඒ හිතන්න පුරුදු වීම තුළ ඔබේ ප්‍රඥාව පැන නගිනවා. ඒ ප්‍රඥාව පැන නගින තැන ඔබ ධර්මයේ දකිනවා. ඒ විශිෂ්ටයන්ගේ ක්‍රමය. දැන් එක මිනිස්සෙක් දවසක් ඇවිල්ලා ලොකු මේ විද්‍යාඥයෙක්ගෙන් මේ කෙනෙක්ගෙන් ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෙන් අහලා තියෙනවා ධනවත් වෙන්නේ කොහොමද කියලා. මෑණි වරෙන් මම ඔබට උගන්වන්න ධනවත් වෙන හැටි කියලා අරගෙන ඉවරලා ළඟම තියෙන වතුර ටැංකිය දීන්නේ. වතුර ටැංකිය අල්ලලා ඔබ අහගෙන හිටියලු. දැන් ඩි වෙලාවක් හිටියා ගුරුවරයා වැඩි හිටියා මෙහෙමයි ඔක්කොම කියලා හිතාගෙන හිටාගෙන හිටියා. ඉඳලා හුස්ම හිර වෙනවනේ දැන් ගන්නව බෑනේ. අර පෙරලගෙන නැගිට්ටා. නැගිටලා මම මරන්නද හදන්නේ? නම් මගෙන් ඇහුවනේ දියුණු වෙන හැටිනේ මං ඔය කිව්වේ දියුණු වෙන විදිය. දේ විශිෂ්ටයන්ගේ ක්‍රමවේදය එකක්. ඉතින් බැලු බැල්මට දැන් අපේ අය වුණත් කල්පනා කරයි කොහොමද ඇත්තට ඒකේ දියුණු වෙන ක්‍රමයක් නැහැනේ. ඒකේ වතුර ටැංකියක ඔබාගෙන හිටීමෙන් කොහොමද දියුණු වෙන්නේ? මිනිස්සුයෙකුට පවුනේ කොළු ගැටයට කරපු වැඩේ. නෑ ඒක ඇඟට දැනෙන්න දෙන ක්‍රමය එකක්. කනට දෙන ක්‍රමය එකක්. එහාට තිබ්බා ඇත්ත වශයෙන්ම මේ මුදල් කියන එක කලමනාකරණය කිරීමෙන් ඔබගේ ජීවිතයේ සංවර්ධනය හා ස්ථාපිත භාවයන් එහෙම මුකුත් කතා මුකුත් නැහැ. අරගත්ත ටැංකිය ඔබාගෙන හිටියා. ටැංකිය ඔබාගෙන ඉඳලා කිව්වා ඔය පණ දාලා නැගිට්ටා. නැගිට්ටාම කිව්වා ඔන්න ඔහොමයි දියුණු වෙන්නේ කිව්වා. ඔබ පෙරලගෙන නැගිටපන්. පෙරලගෙන පව් පින්නසලා ගා නැගිටින්න එපා. ලොකු වීරයකින් නිර්මාණශීලීත්වයකින් වැඩ කරන්න. දැන් මම මේ වැඩ කරනවා. මගේ ඉන්කම් එක බලාගෙන මම වැඩ කරනවද? නෑ. ඉන්කම් එක ගණන් කර කර පින් කැටේ ගණන් කර කර ඉන්න හාමුදුරුවෝ එතනමයි. මම පින් කැටේ ගණන් කරන්නේත් නෑ, ඉන්කම් එක බලන්නේත් නෑ. මට කරන්න පුළුවන් මොකද්ද මේ ධර්ම සේවයේ වෙනුවෙන්? මම ශක්ති ප්‍රමාණය ඒක සමාජයට කරනවා. මම ඉන්කම් එකක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. ඒ නිසාම මම ලෝකයට පරිත්‍යාග කරන තරමට ලෝකෙින් මට නිකන් ඉන්නෙත් නෑ. ඒක ඉබේම ගලාගෙන එන ස්වභාවයක් ඇති වෙනවා. ඒක නිතරින් ඇති වෙන දෙයක්. අපි වපුරන බීජ, අපි හලන බීජ ඒව පැලවෙනවනේ කොහෙන් හරි. ඒකයි තියෙන ස්වභාවය. ඒ නිසා ඔබේ නිර්මාණශීලීත්වය මුදාහරින් ඔබට ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ වගේම මේ නිවන කරත් ඔබ ඔබේ නිර්මාණශීලීත්වය මුදාහරින ඔබට මේ නිර්වාණය ලබන්නට පුළුවන්. හොයන්න පහන් දැල්ල කොහෙද නතර වුනේ? හොයන්න සතර මහා